සාරු 2000 16 වසරේ 3 මාසෙ 24 වෙනිදා භාවනා වැඩසටහන. මාතෘකාව තමයි ඔබේ ප්‍රශ්න. මේ මොහොතේ ඔබේ සිතේ ඇති ප්‍රශ්නය තමයි මාතෘකාව. කාලෝචිත, ස්ථානෝචිත වෙනත් මාතෘකාවක් ඊට වඩා නැත. සෑම විටම සෑම මොහොතකම තාවකාලෝචිත මාතෘකාවන්නේ ඔබේ මේ මොහොතේ ඇති ගැටලුව. ඔබ විසඳගන්නට ඕන නාපු ගැටලුවක්වත්, ඇවිල්ලා ගියපු ගැටලුවක්වත්, තව කොහේ හරි තියෙන ගැටලුවක්වත් නොවේ මේ මොහොතේ පවතින ගැටලුව. ඔබට ගැටලුවක් තියෙනවද? ගැටලුවක් කියලා කියන්නේ පීඩාවක් හැටියට, වේදනාවක් හැටියට, කනස්සල්ලක් හැටියට පේන දේ. මේ කනස්සල්ල, මේ පීඩාව මට ඇති වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගත් මඟ ගත් නිසාද, නොගත් නිසාද? බුදුරජාණන් වහන්සේ ධර්මඥානය නිසාද, එහෙම නැත්නම් නොගත් නිසාද කියලා බලන්න. ලෝභ, ද්වේෂ, මෝහ නිසාද, අලෝභ, ද්වේෂ, අමෝහ නිසාද? මේ ගැටලුව තියෙන්නේ ඇලීම්, ගැටීම්, නැලීම් නිසාද, නොඇලීම්, නොගැටීම්, නොමැලීම් නිසාද කියලා. මේ ගැටලුව තියෙන්නේ මාන, දිට්ටි නිසාද, එහෙම නැත්නම් ඒවා දුරු කරපු නිසාද කියලා බලන්න. එතකොටම ඔබට තේරෙයි ඔබට මේ ගැටලුව තියෙන්නේ හේමතෝ ජායතිසෝ, රතියා ජායතිසෝ, තණ්හාය ජායතිසෝ කෝකේන. මේ ශෝක වලට හේතු වෙන තණ්හාව, ඇලීම, බැඳීම නිසා බාහිරයට නොව අධ්‍යාත්මික සිතට, සිත හෙවත් අධ්‍යාත්මය තුළ රූපෙට, රූපෙ හොයන රූපෙට බැඳීම, අධ්‍යාත්මික රූප ස්වરૂපයක් කරන එක තමයි රූපෙ කියන්නේ. කාගෙන රූපයක් නෙමෙයි, හැම කෙනෙකුටම දකින ස්වરૂපයක් තියෙනවා. ඒ ස්වરૂපයට තමයි රූපය කියන්නේ. එතකොට ඒ ස්වરૂපයට ස්වરૂපය, රූපෙට රූපය. මේ ලෝකයේ එක එකනා මේ දිහා බලන වේදනාත්මක ස්වરૂපයක් රටාවක් තියෙනවා. ඒකටයි වේදනාව කියලා කියන්නේ. ආගේ වේදනාවට වේදනා, කැමැති රුචි පරිදි වේදනා තියෙනවා. අධ්‍යාත්මික වේදනාවට බැඳීම, රූපයට බැඳීම, වේදනාවට බැඳීම, සංඥාවට බැඳීම, නානත්ත කාය, නානත්ත සංඥා. මිනිසුන්ගේ ශරීර වෙනස් වෙන තරමට සංඥාවලුත් වෙනස්. එක සමාන සංඥා දෙකක් නෑ ලෝකේ. පොඩි ප්‍රමාණයකින් හරි වෙනස් වෙන, හරියට අර අපේ මූණ වගේ. කන් දෙකයි, නාහේ, ඇස් දෙකයි, කටයි තමයි මේ ඔළු ගෙඩියේ පේන හරිය තියෙන්නේ. නමුත් බලන්න හැම කෙනාගේම මූණේ පොඩි හරි වෙනසක් තියෙනවා. විවිධ ස්වરૂප ගන්න. ඒක වගේ මූණ දෙකක් නැහැ, එහෙම තිබුණත් පොඩි ප්‍රමාණයකින් හරි වෙනස් වේවා. ඒ වගේ සංඥාවත් එහෙම වෙනස් කියලා තේරුම් ගන්න. සංකාරෙත් එහෙමයි. තමන් කැමැති පරිදි සංකාර කරගන්න. අපි හිතමුකෝ මලක් දිහා මේ සියලු දෙනා ගිහලා බලනවා කියලා, මල්වත්තක්. මේ මල්වත්ත තමන් සංස්කාර කරගන්නේ රුචි පරිදි. තමන්ගේ සංකාරයට අදාළව සංස්කාර හදාගන්න. ඒ වගේම ඒ දේවල් පිළිබඳව විඥානගත කරගෙන විචාරණය කිරීම, මතක තබා ගැනීම, ඒ සියල්ලම සිද්ධ කරගන්නේ තමන්ගේ රුචි පරිදි. මේ තියෙන රුචි පරිදි කියන ස්වභාවයේ ඉක්මවා යන ආර්ය ශ්‍රාවකේ රුචි පරිදි, කැමති පරිදි මේ ලෝකේ දිහා බලන්නේ, ඇලෙන පරිදි මේ ලෝකේ දිහා බලන්නේ, ස්වභාවිකව බලන්නට, කුජල මානයකින් තොරව ස්වභාවිකව බලන්නට පුරුදු බලන්න. ඔබට ස්වභාවිකව බලන්න පුළුවන්ද කියලා? බලන්නේ කෙනෙක් හැටියට, පුජ්‍යලයෙක් හැටියට, ස්ත්‍රියක් හැටියට, පිරිමියෙක් හැටියට, දන්න, තමන්ගේ දන්න දැනුම සියල්ලයි කියලා හිතාගෙන, දන්න ප්‍රමාණයට ඒ ලෝකය දකින්නලිදී ඉන්න මැඩියවාගේ. මැඩියට හරි ලොකු දැනුමක් ඒක. පොඩි වුණාම මේක තමයි ලෝකය. ගින් කට වගේ තමයි ලෝකේ හැඩ. දැන් ගෙම්බ එහෙම හිතන. මේ රටේ මිනිස්සු නැද්ද ලෝක බෝලේ රොටියක් වගේ කියලා හිතන අය ඉන්නවා. ලෝක බෝලේ හතරස් කියලා හිතන අය ඉන්නවා. පැතිලි කියලා හිතන අය ඉන්නවා. එක එක විදියට අය ඉන්නවා. ගෙම්බ එහෙම හිතන එක සාමාන්‍යයි. ඉතින් මේ ඉන්න ගෙම්බෝ කොහොමද හිතන්නේ කියලා බලන්න. මේ ගෙම්බෝ හිතන්නේ තේමයි පේන විදියට ඒක තමයි හැඩේ කියලා හිතන්නේ. නෑ, ඒ හැඩේ හැම මොහොතකම වෙනස් වෙනවා. දැන් මහ පොළොවේ ඉඳගෙන බලද්දී අපිට පේන හැඩේ නෙමෙයි මහ පොළොවේ උඩට ගියාම පේන හැඩේ. කන්දක් පල්ලෙහා ඉඳලා බලන හැඩේ නෙමෙයි කන්ද මැදට ගිහිල්ලා බලද්දී පේන හැඩේ. කන්ද උඩට ගියාම පේන හැඩේ කන්ද පල්ලෙහා ඉඳන් බලනවා කියන්නේ. එහෙම නිසා එකම හැඩයක්, එකම ස්වરૂපයක්, එකම ලක්ෂණයක් කිසි දෙයක කිසි වෙලාවක ගන්නෙ නැහැ. ඒ බලන පැත්තට අනුව හැඩේ වෙනස් වෙනවා. ඒත් මේ වෙනස් වෙන ලෝකය හැම මොහොතකම වෙනසක් පවතින ලෝකේ නিত্য. තමන්ගේ මනස අනවබෝධයෙන් ගත්තා නම් ඒක තමයි තමන්ට පවතින ශාලම භාණකේ. යම් නিত্যක් ගත්තද තමන්ගේ මනසින් ඒක තමයි තමන්ට පවතින ශාලම භාණකේ. ඔබටත් ඔබ අයිති නැති තැන ඔබ කවරක් අයිති කරගන්නද? ඔබටත් ඔබ අයිති නැති තැන ඔබ වෙනකක් කෙසේ අයිති කරගන්නද? ඔබ ඔබෙන් නැසී යුතු ප්‍රශ්නය, මටමාවත් අයිති නැති තැන මම කිසිවක් අයිති කරගන්නේ කෙසේද? ඉතින් කඩමක් හැටියට, යාන වාහනයක් හැටියට, ස්වාමියෙක් බිරිඳක් හැටියට, දරුවෙක් හැටියට, යාළුවෙක් හැටියට අයිති කර ගැනීමක් කරන්න පුළුවන්. ඔබ අසා දැනගෙන තේරුම් ගන්න ඕන කාරණය අහන්න. ඔබේ මනසේකට නිසි උත්තරේ දෙයි. ඔබේ මනසින් ඔබ විචාර, මටවත් මම අයිති නැති තැන මම මේ දෙයක් අත්පත් කරගන්න, ඔබ මේ මොහොතේ යම් වේදනාවක් විඳිනවා නම් ඒ වේදනාව විඳින්නේ දෙයක් අත්පත් කර ගැනීමට තියෙන නොහැකියාව නිසා. අත්පත් කරගන්න බැරි වීම නිසා. එහෙමද නැද්ද? රුචි පරිදි පවත්ව ගන්න බැරි වීම නිසා, කැමැති පරිදි පවත්ව ගන්න බැරි වීම නිසා මේ මොහොතේ ඔබ දුක් විඳිනවා. ඒ මනසට අහන්න ඕන, මටවත් මාව කැමැති පරිදි පවත්ව ගන්න බැරි එකේ ලෝකේ බාහිර දෙයක් මම කැමැති පරිදි මම රුචි පරිදි පවත්ව ගන්නට පුළුවන්. වැදගත් ඔබ දැනගන්න පිළිතුර නොවේ, ඔබේ මනස ලබා දෙන පිළිතුර. දැනගත්තද? වැදගත් ස්වාමීන් වහන්සේගෙන් අසරලා දැනගන්න පිළිතුර නෙමේ, ඔබගේ මනස එයට ලබා දෙන පිළිතුර. ඒ නිසා මා ඔබට ලබා දෙන්නේ ප්‍රශ්නාර්ථ පමණයි. ඔබගේ මනස විසින්, වැද සාක්ෂි විසින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම යුතුයි. එයයි ඔබගේ පිළිතුර බවට පත් වෙන. මේ පිළිතුර ඊට පස්සේ අපේ එකක් නෙමෙයි, ඔබේ පිළිතුර. ඔබ ධර්ම අවබෝධය කරගත්තොත් ඒක අපේ ධර්ම අවබෝධයක් නෙමෙයි, ඒක ඔබගේ ධර්ම අවබෝධය. ඔබේ පිළිතුර. ඒසහා ඔබ පිළිතුරු සැපයීම. රැකවරණයක් පිණිස නොකැඩෙන, නොබිඳෙන, නොනස්වන දේක අපිට පිහිටන්න බෑ නේද? බලන්න මොන දේ අල්ලගත්තත් අර ගඟේ ගහගෙන යන මිනිස්සෙ ඉදුරු ගහෙත් එල්ලෙනවා. එහෙම කතාවක් අපි අහලා තියෙනවානේ. ගඟේ ගහගෙන යන මිනිස්සෙ ඉදුරු ගහෙත් එල්ලනවා. අපිත් ඇත්තෙන්ම පිදුරු ගස්වල නෙමේ දෙල්ලෙන්නේ. ඒ අල්ලන හැම එකක්ම කැඩිලා යනවා කියන එකෙන් අදහස් වෙන පිදුරු ගහේ ඉල්ලුණාට ගොඩේ ඉන්න බෑ. නමුත් ගඟේ ගහගෙන යන මිනිස්සයා පිදුරු ගහෙත් ඉල්ලනවා. නමුත් මේ ඉල්ලෙන්නේ පිදුරු ගහේ නෙමේ. ඔබ ඉල්ලලා ඉන්නවා නම් ඉල්ලලා ඉන්නේ මේ මොහොතේ පිදුරු ගහක නෙමේ. ඒ කියන්නේ තව මොහොතකින් ඒක කැඩිලා යනවා. මම කියලා කියන්නේ පිදුරු ගොඩක් ගොඩ ගහන. ඒ මොන පිදුරු ගහේ ඉල්ලුණත් මට රැකවරණයක් නැහැ. බලාපොරොත්තු ටිකක් ගොඩ ගැහිච්ච තැන මම. ගැටීම් ගොඩාක් ගොඩ ගැහිච්ච තැන මම. සැකය ගොඩාක් ගොඩගැහිච්ච තැන අන්න මම. දැනුම ගොඩාක් ගොඩගැහිච්ච තැන අන්න මම. යකඩ කෑලි ටිකක් එකට එකතු වුණාම කාර් එක. යකඩ කෑලි ටිකක් එකට එකතු වුණාම බයික් එක. යකඩ කෑලි ටිකක් එකට එකතු වුණාම බස් එක. වැලි ටිකක් එකතු වුණාම එකට ගොඩ නැගිලා. ලීයක් හැඩ කරලා හදලා ගත්තාම ඒක දොර. ඒකට මම කියන්නේ කවුද? දොරක් වගේ හදලා ගත්ත එක. තේරෙනවනේ? හදලා ගත්ත අල්ලගෙන. වාහනේ වගේ හදලා අල්ලගෙන. වාහනයක් ලෝකෙ තිබ්බද? කාර් එකක් ලෝකෙ තිබ්බේ නැහැ. දොරක් ලෝකෙ තිබ්බද? දොරවල් ගස්වල හැදුණද? දොරක් කියලා එකක් ලෝකෙ තිබ්බේ නැහැ. ගොඩනැගිලි කියලා එකක් ලෝකෙ තිබ්බද? ගොඩනැගිලි කියලා එකක් ලෝකෙ තිබ්බේ නැහැ. මම කියලා කෙනෙක් ලෝකෙ හිටියේද? මම කියලා කෙනෙක් ලෝකෙ හිටියේ නැහැ. හදලා අල්ලගත්තා. ඒක තමයි සෝදා. දැන් ඔය අපි දැකලා තියෙන උද්ඝෝෂණය කරනකොට පඹේ හදනවා. පඹය හදලා පඹින ගහනවා. කියන්නේ මේ වර්ෂයේ කියලා හදලා ඉවරලා මේ වර්ෂයට දානවා. පඹය හදලා ඒගොල්ලෝ හැඳුමක් හදලා ඒ පඹයව ගේ තියෙනවා. ඒකට තමයි වෛරය පිරිමහගන්නේ. ඒකට සරප්පුවෙන් ගහලා ඉන්නේ කියලා. ඊළඟට තව කෙනෙකුට රිදවන්න පාවිච්චි කරන් අටක කොඩිය අරගන්න. ඒකට සරප්පුවෙන් පාගන පුච්චන ගන්න තියෙනවා. මොකද ඒ කරන්නේ සහ කරන්නේ ටිකක් රෙදි කෑල්ලක් පර්වතෝරු රෙදි කෑල්ලක්. නමුත් ඒක කොඩියක් කියලා සංඥාවක් දුන්නට පස්සේ මනසට ඒක බෞද්ධ කොඩිය වෙනවා. ජාතික කොඩිය බවට පත් වෙනවා. රටේ කොඩිය බවට පත් වෙනවා. මේකේ තියෙන සායම්. සායම් තුළ අපි සංඥාව හදලා දෙනවා. මේක තමයි බෞද්ධ කොඩිය. මේක තමයි ජාතික කොඩිය කියලා. හැබැයි ඒකේ ඉරක්පත් වෙනස් වෙච්ච ගමන් ඔන්න කෑ ගහනවා මේක නෙමේ කොඩිය කියලා. හැබැයි කොඩියක් තියෙනවද ලෝකේ? කොඩියක් නැහැ. නේ බරකට කොඩියක් තියෙනවා. කොඩියක් නෑ හදලා ගන්නවා. හදලා අල්ල ගන්න. ඊට පස්සේ ඒ තුළ වේදනාවක් නැද්ද මිනිස්සුන්ට? ඇමරිකන් කොඩිය පුච්චනකොට ඇමරිකාව මිනිස්සුල රිදෙනවා. ජාතික කොඩිය පුච්චනකොට ජාතිකයන්ට රිදෙනවා. බෞද්ධ කොඩිය පුච්චනකොට බෞද්ධයන්ට රිදෙනවා. අනිත් ආගමිකයන්ගේ කොඩි පුච්චනකොට ඒගොල්ලන්ට රිදෙනවා. සායන් පොල් අර කඩදාසි සහිතයක සංඥාව මේ අපිට අගවන. තත් පේනවනේ මමත්වයේ කොඩිය කොඩිය දුන මමත්වෙන් තියෙන හැටි. මේ මමේ කියලා එකතු කරගත්ත රාසියක් එකතු කරගත්ත කන්දට කියන උපාදානස්කන්ධය. ඒ උපාදානස්කන්ධයට කියනවා මම කියලා. උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප ගොඩ, ශබ්ද ගොඩ, ගන්ධ ගොඩ, රස ගොඩක්, ස්පර්ශ ගොඩක්, චේතනා ගොඩක් එකට ගොඩ ගහලා කියන කන්ද. මේ කන්දම මේ කන්ද. ඒ කන්දෙන් එක එක එක එක ඉවත් කරලා දැම්මට පස්සේ ඇස ඉවත් කළා. ඇසට ගෝචර සියල්ල ඇස කූඩයක් කියලා හිතමුකෝ. කූඩෙට දාපු බඩු තියෙනවා. කූඩෙට දාපු බඩුයි කූඩේ ඉවත් කරනවා. ඔන්න ඇස ඉවත් කරා. කන කියන්නේ කූඩයක්. කනට දාගත්ත සියලුම බඩු මුට්ටුයි කනයි ඉවත් කළා. නාසය කියන්නේ කූඩයක්. කූඩේ කියන්නේ නොකුත් දේවල් පුරව ගන්න පුළුවන් නිසා. නාසය නැමැති කූඩයයි ඒකට දාපු පාටත් ඉවත් කළා. දිව කියන්නේ කූඩයක්. ඒක නම් මොනවත් කූඩයක් වගේ නේ. ඒකට දාපු බඩු පාට ඉවත් කළා. ශරීරය කියන්නේ කූඩයක්. ඒකට දාගත්ත බඩු පාට ඉවත් කළා. මනස කියන්නේ කූඩයක්. ඒකට දාගත්ත බඩු පාට ඉවත් කළා. දැන් බලන්න ඔබට නිවි හැනෙහෙලි ඉන්න බැරිද කියලා. අර කූඩ වලට බැහැ ගන්න නැතුව ඒ කූඩ පාවිච්චි කර ගන්න නැතුව අල්ල ගන්න නැතුව පොඩ්ඩක් බලන්න පුරුදු කරලා. ඔබට අතීතයක් තියෙනවද බලන්න? අනාගතයක් තියෙනවද? වර්තමානයක් තියෙනවද? කූඩි නැත්තම් ඔය කූඩ ළඟ තියාගෙන ඔය කූඩට එකතු කරනකන් තාස්සන් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඔය කූඩ පුරවන්නත් බැහැ. මිනිස්සෙගේ මමත්වයේ සෑහීමටපත් කරන්න බෑ. උමුතුවටපත් වෙන නිසා මමත්වයේ කවදාවත් සෑහීමටපත් කරන්න. මහානි මහා සාගරයේ පුරවයි. මිනිසෙක්ගේ තණ්හාව, තෘෂ්ණාව, මමත්වේ පුරවන්න බෑ. ආශාවල් නැතුව ජීවත් වෙන අවශ්‍යතාවන් පූර්ණ කරගන්න. තේරුණානේ? ආශාවක් නැතුව ජීවත් වෙන අවශ්‍යතාවයන් පූර්ණ කරගන්න තමන්ගේ ශක්ති ප්‍රමාණයට. තමන්ට පුළුවන් උපරිමයෙන් තමන්ගේ අවශ්‍යතාවල් පූර්ණ කරගන්න. ආශාවල් නැතිව සිටින එක හොඳයි. ආසාවල් අතර ශ්‍රේෂ්ඨ ආසාවක් තියෙනවා නම් ඒ ධර්මයට කරන ආසාව වටිනවා. මොකද ඒ ආසාව ඔබගේ සියලු ආශාවන් නැති කර දාන නිසා. ආසාවක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨ මේ ලෝකේ ධර්මයට කරන ආසාව විතර ශ්‍රේෂ්ඨයි. මේ මොහොතේ ඔබ කූඩේ අරගෙන යමක් ඇහිදිනවද? කූඩේ අරගෙන මේ මොහොතේ යමක් ඇහිදිනවද? මොකද ඔබේ උත්තරේ ඔබේ මනසින් දිහා බලන්න. මනසින් නැගෙන උත්තරේ බලන්න. එහෙම නැත්නම් කිසිම කූඩයක් නැතිව හසින් කරනවා. කූඩ නැතුව, ගෝණි නැතුව හසින් කරනවා. කොහොමද ඉතින් කූඩේ නැතුව වට්ටියම්ම කෙනෙක් වෙන්නේ නේ? දැන් හයියෙන් කතා කරන කෙනෙකුට නොසන්සුන් කෙනෙකුට කියනවා හරි වට්ටියම්ම කෙනෙක් කියලා. ඇත්ත වශයෙන් මේ කියව මන ගැළපෙනවා නේද? නොයෙකුත් දේවල් එකතු කරන කෙනාට කියන්නේ වට්ටියම්ම කියලා. ඉතින් මේ මෙතන ඉන්න වට්ටියම්මල කොට ඒ වට්ටියම්මලාට කියන්නේ අර වට්ටිය හෙවත් කූඩේ අහක් කරා ඉවත් කරා. තවදුරටත් මං වට්ටියම්ම කෙනෙක් වෙලාම ඉන්නවද? කූඩයක් නැතුව වාසය කරනවද? වට්ටිය නැතුව යනවද? වට්ටිය නැතුව යනකොට වට්ටියම්ම කියන්නේ නිකං අම්මා කියලා කියනවා. ඒ නිසා වට්ටියම්ම නැතුව නිකං අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මෙතන වට්ටි තාත්තලත් ඉන්නවනේ නේද? ව්‍යාපාරයක් පටන් ගත්තා. ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි හම්බ කරන්න නෙමේ, සේවයක් ලෝකයට කරන්න. යා මේ ලෝකේ ඉහළම ව්‍යාපාරික ශේත්‍රයට දීන්නේ. ඇයි? චේතනාව පිරිසිදු. සල්ලි හම්බ කරන්න යන කිසි කෙනෙකුට සල්ලි හම්බ කරන්න බෑ. චේතනාව සෞතු. එයා හිතන්නේ සල්ලි ගැන. ඒ වටේ අම්මගේ පැත්තේ වෙලදාමක් යන කියනකොටම මේ බාහිර දෙයක් කිව්වේ. නිසා හොඳින් තමයි මනස තේරුම් කරගන්න. මේ ඉන්ද්‍රියන් ස්පර්ශ නොකොට මේ රැස් කරන කූඩ තියාගන්නේ නැතිව නැගී සිටින විදිය, ගමන් කරන විදිය, පවතින විදිය. මම නිසා කූඩේ ජීවත් වෙනවා, කූඩේ නිසා මම ජීවත් වෙනවා. මම නිසා කූඩේ මං ඔළුවට තියාගෙන යනවා, කූඩේ නිසා මම ජීවත් වෙනවා. ඒක කූඩේ නැති වුණොත් හාමුදුරනේ මම මැරෙයි. කූඩේ මොකද වෙන්නේ? මං මරලොස් වෙනවා. නැති වෙනවා. හිල්ලෙච්ච කලයට වතුර පොළ පුරවල වැඩක් නෑ. මම මැරෙයි කියලා කිව්ව මනස පිළිතුරක් දෙනකොට ඔබ දෙන උත්තරයේ තමයි හිල්ලෙච්ච කලයට වතුර පුරවල වැඩක් නෑ. ඔබ ඔය මමයි කියලා ගන්නේ ඒ හිල්ලෙච්ච කලේ. කලේ යන කුලෙදී යන ටික දුරක් යනකොට වතුර නෑ. ආයි පිපාසයි. ආයි කලයට වතුර පුරවනෝ ආයි ටික දුරක් අරන් යනකොට කලේ වතුර නෑ. හිල්ලෙච්ච කලවලට වතුර අරන් ගිහිල්ලා එහෙම තියෙනවා. මන් දැකලා තියෙනවා. සාන කලේ පොඩ්ඩයි ඉතුරු වෙන්නේ. ගෙදර ළඟට යනකොට කලේ පොඩ්ඩයි වතුර ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒ සිදුරු වෙච්ච බඳුනකට වතුර පුරවනවා වගේ වෙහසක් විතරයි මේක කවදාවත් ඉතුරුක් වෙන්නේ. මොන විදියකින්වත් ඉතුරුක් කරන්න බෑ. මේ සියල්ලම මගෙත් නෙමේ, අනුන්ගෙත් නෙමේ, ස්වභාව ධර්මයේ. ස්වභාව ධර්මයේ කියන්නේ මගේවත් අනුන්ගේවත් දෙයක් නෙවෙයි. දැන් ස්වභාව ගොඩක් හම්දුරු ගන්න පුදේට වඩා වෙනස් ගොඩක් හම්දුරු. කියන්නේ මේවා අනුන්ගේ දේවල් කියලා. මගේ දේවල් නොවේ, අනුන්ගේ දේවල් කියලා නෑ. මෙතන පැහැදිලිවම කියනවා ස්වභාව ධර්ම යන අනුන්ගේ දෙයක් නෙමෙයි, මගේ දෙයක් නෙමෙයි. අනුන්ටවත් ඒක ඔවුන්ගේ කරගන්න බෑ. මටවත් මේක මගේ කරගන්න බෑ. ස්වභාව ධර්ම කාගේද? ස්වභාව ධර්මය ස්වභාව ධර්මයට අයිති නෑ. ස්වභාව ධර්මය ස්වභාව ධර්මයටවත් අයිති නෑ කියන්නේ. නමුත් ඔබ හිතනවා ඇති ලෝක හැම දෙයකටම මොකක් හරි කවුරු හරි අයිතිකාරයෙක් ඉන්න ඕන. නැති වෙන්න බෑ. දූපතක් ගත්තොත් මේ දූපත මොන රටටද අයිති? ඉඩමක් ගත්තොත් නෑ, නිකන් තියෙන්න බෑ. මේක කාට හරි අයිති ඇති. ගහක් ගත්තොත් මේ ගහ කාට හරි අයිති ඇති. මොනවා හරි භාණ්ඩයක් ගත්තොත්, පාරක් ගත්තොත් මේ රටේ කොයි බහරි තැනක් ගත්තොත් කෙනෙක් අයිති නැති දෙයක් නැහැ නේ. රජයට හරි අයිති. එතකොට අපි හිතනවා මේකේ කවුරු හරි, දැන් ඉර කාටද අයිති? ඉර අයිති එංගලන්තෙටද, ඇමරිකාවටද, ලංකාවටද? කොහටද ඉර අයිති? හඳ අයිති මොන රට? හඳ අයිති යන්නේ ලාප්ට උන්ද කවුද ගියානේ? මියා පොඩියක් ගහලා ඒක අයිතිය ලියලා මම හිතන්නේ. ගියක් දන්නේ නැද්ද? දන්නේ නැහැ. ඒක බොරු කතාවක් කියලා කියනවා. මේ අයිති අයිතිය. ඊළඟට ගහ ලෝකත් අයිති කරගන්න. ඉතින් විශ්වය කාටද අයිති? අයිතියක් නැති ලෝකේ සංඥාවල් වශයෙන්, සංස්කාර වශයෙන් හදාගෙන මේ අයිතියට මිලක් දීලා අගයක් දීලා ඒ අයිති ලබා ගන්නවා. තමන්ටත් එහෙමයි. තමන්ගේ තමන් ඉඩමට අයිතියක් තමන් දුන්නා වගේම තමන්ගේ ශරීරයටත් අයිතියක් තමන් දීලා ඉන්නේ. තමන්ගේ ඇසට තමන් අයිතියක් දීලා ඉන්නේ. තමන්ගේ කනට තමන් අයිතියක් දීලා ඉන්නේ. තමන්ගේ නාසයට අයිතියක් දීලා, තමන්ගේ දිවට අයිතියක් දීලා. මේක මගේ දිව, මට දැනෙන දේ. මේක මගේ ශරීරය, මේක මගේ මනස. දුකවත් මං අත්හරින්නේ නැහැ, ඒකත් මම්ම විඳවනවා. සතුට හරි විඳලා එක්ක දුක අතහැරපියකෝ, ඒක කරන්නේ. දුකත් මගේ, ඒකත් අල්ලගන්න. දුකවත් අතහරින්නේ. හරියට අර කෑම පිඟානක් කනකොට කරගුංච නැට්ටක් හපා කනවා වගේ. දුකවත් අත්හරින්නේ, දුකවත් අත්හරින්නේ. බෑ, මමත්වයේ පුරුදු වෙලා තියෙන්නේ දුක නෙමේ මොනවා ආවත් මම අඹරලා දානවා වගේ ඒක ගන්නවා. මේ වය ධම්මා සංඛාර වැයවි ෂයවි නැතිවි ගෙවි යන තැන ඔබ ඔබේ යයි ඒක ස්ථාපිත කරගන්න, සිටුවා ගන්න මහන්සි වෙන්න එපා. ඒක ඔබට කරන්න බෑ. ජීවිතය කියන්නේ, ශරීරය කියන්නේ, පැවැත්ම කියන්නේ ගලා යන ගංගා. හමා යන සුළඟ එය නතර කරන්න බෑ. ඔබ උත්සාහ කරන්නේ නතර කරන්න නේද? ගලා යන ජීවිතය නතර කරන්න මේ මම කියලා. මේ මම කියලා නැගී හිටින්න උත්සාහ කරන තැන ඒ උත්සාහය නොවේද තියෙන්නේ? රුචි පරිදි, කැමැති පරිදි. මෙසේ වේවා, මෙසේ නොවේවා. මෙසේම වේවා. තම මගේ එක ස්වභාවයක් තියෙන මොනවා කරන්න කිය? ඒව වෙලාවට සිද්ධ වෙයි. හැම දෙයක්ම හොඳට සිද්ධ වෙයි කියලා නිදහසක් ගන්නවා. ඒක මම කැමති පරිදිම සිද්ධ වෙ කරන්නේ නැතුව ලෝක සාධාරණ ගමයකට ලැබෙනවා නම් ලැබෙයි, නොලැබෙනවා නම් නොලැබෙයි, කෙරෙනවා නම් කෙරෙයි. ඒ කෙරෙන ඕන එක හොඳ පරිදි හොඳයි. ඔය නොලැබීම හා ලැබීම අතර ලොකු ඝෂ්ඨනයක් තියෙනවා දැක්ක මගේ හිතේ. මම ඒ දවස්වල අදිෂ්ඨානයක් කරනවා, ලැබෙන දේවල් මට ලැබේවා, නොලැබෙන දේවල් මට නොලැබේවා කියලා. එතකොට නොලැබෙන දේවල් හැම එකක්ම මම දාන්නේ අර නොලැබෙන කූඩේට දාන ගොඩට දාන. ලැබෙන දේවල් හැම දෙයක්ම එක ලැබුණා. ඒ සමහර අය ඉන්නේ මේක නොලැබේවා, මේක ලැබේවා පුදුම අසහනයකින් ඉන්නේ. ලැබෙන දේවල් සියල්ලම එකක් අතඩුවක් නැතුව කාටවත් ඒක වළක්වන්න බෑ. මට ලැබෙනවා. දැන් ඕක මට මුලින්ම සිද්ධ වුණේ මම භාවනා මධ්‍යස්ථානයේදී. මට මහත්මයෙකුට කිව්වහම මහත්මයෙක් මට රේඩියෝ එකක් ගෙනල්ලා ගේම් ගෙනාවා මේ බණ අහන්න. ඒක මග අරගෙන එනෝ දැකලා හාමුදුරු කෙනෙක් කියවෝ ඔක කොහෙද ගෙනියන්නේ කියලා. කිව්වා හවල් හාමුදුරුවන්ට පූජ කරන්න ගෙනියන්නේ. ඒ හාමුදුරුවන්ට ළඟදී එකක් හම්බුණා, ඕක මට දෙන්න කියලා ඒ හාමුදුරු ඉල්ලගෙන. අර මිනිස්සයා ඉල්ල කියලා හාමුදුරනේ මම ඔබ වහන්සේට එකක් ගෙනාවා කියන්නත් බෑ. හවල් හාමුදුරුව මගදී දැකලා ඒක ඉල්ලගත්තනේ, මට බෑ කියන්නත් බෑ, මං දුන්නා කිව්වා. මං කිව්වා කමන්නේ. එතකොට මට කබල් එකක් තිබුණේ, ඒක වැඩ කරන්නේ කැඩිච්ච එකක්. ඊට පස්සේ මං එදා තමයි හිතුවේ ඒක නොලැබෙන එකක් මට. ඒක හොඳයි, හොඳට තමයි ඒක වෙලා තියෙන්නේ. නොලැබෙන දේවල් නොලැබේවා කියලා හිතුවා. ඒක හොඳට. දැන් මට බණහර කාලේ රෙකෝඩින් මෙන්න මේ වගේ එකක් පොඩි එකක් තිබුණේ. මම මහත්මයෙකුට කිව්වා මට එකක් අරන් දෙන්න කියලා. ඒ මහත්මයා හිතුව මේ කැසට් රෙකෝඩර් එකක් ආමුදුරු ඉල්ලන්නේ සින්දු අහන්න කියලා. එතකොට මේ මහත්මයා කිව්වා ඌව ආමුදුරුන්ට ඕනේ නැහැ කියලා. මම ඉතින් හා කියලා හද නැතුව හිටියා. පස්සේ ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වා. නමුත් අර බැහැයි කියලා ආයෙ ගෙනල්ලා දෙන්නමට මම කැමති වුණේ නැහැ. මම ගොඩක් පාරවයි ෆෝන් නැහැ කියලා. එතකොට මම හිතුවා මේ රෙකෝඩින් ඕන මේ අවබෝධය නැති නිසා. මේක අවබෝධ කරගත්තා නම් ওই රෙකෝඩින් ඔක්කොම මගේ ළඟට එනවා. ඒ නිසා මම මේක තේරුම් ගන්නවා. බලන්නේ නොලැබීම මට හොඳක්. ඒ නොලැබීම මට හොඳක්. විශේෂයෙන් මට බණ අහන්න රෙකෝඩින් ප්ලේයර් එකක් නැති නිසාත් කැසට් එකක් නැති නිසාත් තමයි මම ඉක්මන් වුනේ. මොකද හේතුව මම බණ අහන්න ගියාම මට මේක ආයි අහන්න වෙන එකක් නැහැ. මට රෙකෝඩර් එකක් නැහැ. ඒ නිසා මම මේ මොහොතේම මේක තේරුම් ගන්න ඕන කියන අවධිය 3-4 ගුණයකින් වැඩි කළා. ධර්මදේශනා අහන අවධිය 3-4 ගුණයකින් වැඩි කළා. ඇයි? මට රෙකෝඩින් යන්ත්‍රයක් නැති නිසා. තේරුණාද? ඒක වැඩි කළා. ඔන්න බලන්න තමන්ගේ හොඳ පැත්තට ඒක පෙරලා ගන්න තියෙන හැකියාව. වෙන කෙනෙක් නම් කියයි ඔක පසුබෑව නම් එයා හිතයි වෙන ඒ ඇයිට ඉතින් රෙකෝඩින් යන්ත්‍රයක් තිබ්බනේ මට නෑනේ ඒගොල්ලෝ ඉක්මනින් බණ අහලා ඒක කරේ එකයි. ඉතින් ඒ මට රෙකෝඩින් යන්ත්‍රයක් නැති නිසා ඉස්සරහා තියලා තියෙන එක එක Sony, Panasonic හරේ මෙහෙ කියලා නංගහපු රෙකෝඩින් යන්ත්‍ර මං අරව දිහා බලන මට නෑනේ මේ වගේ එක කියලා හිතනවා හිත ඇරේ. ඉතින් ඔබ කිව්වට දෙයක් කෙනෙක් අරන් දෙන්නෙත් නෑ කියලා හිතනවා. ඉතින් ඒ නිසා හරි වැදගත් ඒක. හරි වැදගත්. ඒ කියන්නේ අපි ධර්මයේ දකින්න විනෝතුනේ බණහන රෙකෝඩින් යන්ත්‍රයක්වත් ගන්න මිල මුදලක්වත් නැති කාලේ ඉල්ලෙන්න වෙලක් ලණුවක්ක් ගන්න සල්ලි නැති කාලේ. ඒ නිසා ඒ දේ තුල ඉඳගෙන තමයි අපි ධර්ම ගානේ සමහරලාට ගොඩාක් දේ තියෙනවයි කියන පසුබිම ඉන්න කෙනාට අර දේවල් අත්හැර ගන්න හරි අමාරුයි. මොකද අත්ති සුඛයෙන් එයා ඉදිමිනවනේ. මට හැමදේම තියෙනවා. මගේ ඉති සහෝදරයෙක් ඉන්නෝ ඒත් අපි දෙන්න එකට ධර්ම මාර්ගයේ ගමන් කරේ. එයාට අත්ති සුඛය තියෙනවා. එයා තමයි අර මග එනකොට රෙඩි එකත් ඉල්ලගත්තේ එයාම තමයි. එයා තාම දැක්කේ නැහැ. එයා ධර්මයේ තාම දැක්කේ නැහැ මගේ රෙඩි එක මගදී මංගොල්ල කාපු එක කියලා. තාමත් දැක්කේ නැහැ අවබෝධ ඥානය. දැන් මට ලෝභයේ තිබ්බන අර කැවිල්ල මට කියපු ගමන් මම යනවා රහාමුදුරු ළඟට. ගිහිල්ලා මට ගිරාපු එක මොකද ගත්තේ? මම අදවත් ඒක තේරුම් ගත්ත කියලාවත් මට එහෙම දෙයක් කළා. දැන් ඊට පස්සේ මම ගියා බලන්න. එයා හැමදාම කාමරේට හැමදාම රෙද්දක් එහෙම දාලා ලොකුවට ලස්සනට වහලා හොයි තියන් ඉන්න මේ කැසට් දෙකක් දාන්න පුළුවන් හොඳ රේඩියෝ එකක් ලොකු එකක්. මම හැමදාම එකක් හම්බුණාද? නෑ මට දායක මහත්තයෙක් පූජා කළා. හා කියලා අදවත් මම කියලා නෑ. ඒක මම විතරයි දන්නේ. ඒ මහත්තයා දන්නයි ඉතරයි. ඉතින් නමුත් එයාත් හිතන් ඉන්නවා අපි දන්නේ නැහැ කියලා. අපි අඟවන්නේ නැති එක විතරයි. ඉතින් ඒ වගේ තුනේ ජීවිතය කියන්නේ එහෙමයි. අර විදියට මනස ශක්තිමත් කරගන්න තැන තමයි යහපත් ආකාරයෙන් ධර්මානුකූලව ලෝභය පදනම් කරගෙන ක්‍රියා කරන්න හොඳ නැහැ. අපි ක්‍රියා කරනවා. නමුත් ද්වේෂය පදනම් කරගෙන ක්‍රියා කරන්නේ නැහැ. ලෝභය පදනම් කරගෙන ක්‍රියා කරන්නේ නැහැ වෙනතනෙ. ක්‍රියා කරනවා. හැබැයි මේ මූලයන් වලට වැටිලා ක්‍රියා කරන්න හොඳ නැහැ. දැන් බලන්න ඔබේ මනස පවත්වද්දී ඔබ ලෝභ මූලයකට හරි දෝෂ මූලයකට හරි වැටිලා ක්‍රියා කරන්න එපා. ක්‍රියා කරන්න. හරි හම්බ කරන්න. වෙලගාම කරන්න. ඉතිරි කරන්න. සුරක්ෂිත කරන්න, කලමනාකරණය කරන්න, දන් දෙන්න, පරිත්‍යාග කරන්න. ලෝභ මූලයකට වැටෙලා එහෙම නෙමෙයි, දෝෂ මූලයකට වැටෙලා එහෙම නෙමෙයි. එහෙම කරන්න ගියොත් එහෙමනම් එයාට පිළිහිමක් ඇති වෙනවා. කෙනෙක්ගේ ජීවිතේ සැහැල්ලු වෙන්නේ ලෝභ ద్వේෂ මෝහ අඩු වෙන තරමට. එයා තමයි පෝසත්. දැන් අපි හිතුවට ඔය කාර් තියෙන කෙනා තමයි පෝසත්. අම්මලා තාත්තලා සමහරලා දරුවන්ගේ දිහා බලන්නේ එහෙමයි. අරයට කාර් එකක් තියෙනවා, අරයට ගෙයක් තියෙනවා, අරයට මෙච්චර තියෙනවා කියන එකෙන් තමයි පෝසත්කම බලන්නේ. මේ ගොන් අම්මලා දන්නේ නැහැ. තමන්ගේ දරුවගේ හිතේ ලෝභ ద్వේෂ මෝහ අඩු ධර්මවල තමයි එයාගේ පෝසත්කම තියෙන්නේ කියලා දකින්න. ඒ නිසා ලෝභ දේත මෝහ තව වැඩි කරගන්න කියන නිසා අඩු කරගන්න නැති කරගන්න කියා දෙන වැඩපිළිවෙල නැහැ. ඒ නිසා අපි දකින්න ඕන දරුවෙගේ ජීවිතේ, මහත්යගේ ජීවිතේ, මේ ජීවිතවලත් නේද, සමාජයේ ජීවිතවලත් අපි දකින්න ඕන ලෝභ ద్వේෂ මෝහ නැතිකම තමයි පෝසත්කම කියලා. ඒ කියන්නේ ලෝභ ద్వේෂ මෝහ නැතිකම කියලා කියන්නේ පොල් කොට දෙකක් දාගෙන මෙති කිලියක් හදාගෙන යනවයි කියන එක නෙමෙයි නේද? එහෙම බැලුවොත් එහෙම ඒක නිගණ්ඨාක බවට පත් වෙනවා නේද? දැන් අර අල්ලිගහ මන්දිරේ විශාල ඡන්ද තුරුම්බක් වුණානේ. මොකද්ද අල්ලිගහ මන්දිරේ ටොයිලට් එකේ AC කරලා තිබුණා. ඔය ලොකු හොටෙල්ස් හැම එකම ඔය රටවල් වල එහෙම හැම ටොයිලට් එකක්ම AC කරලා තියෙන්නේ. මොකද හේතුව වෙන වාදාස්සයක් ඉන්නේ රාජ්‍ය පරිපාලන වෙන්නේ AC එකක් දාලා තියෙන්නේ ඒකේ. දැන් ඒක තමයි සමාජයට දුන්නේ මෙන්න සැප වින්දා කියලා. හැබැයි ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියනම් පොල් කොට දෙකක් දාගෙන පොඩි ටොයිලට් එකකට ගියා නම් ෂා බලන්න ලස්සන මිනිස්සයා නේ. හරි චාම් ජීවිතයක් තියෙන මිනිස්සේ. ඒ මෝඩ සමාජී නිගන්ට අදහස් ඒවා. ඒ නිසා ඒ දේවල් වලට යන්න එපා. වෙනස්තර පිරිසුදුව ඉන්න එක, රස්සනට ඉන්න එක, මිනිසෙල් ගහගෙන නෙමෙයි සුවඳවත්ව ඉන්න එක අප්‍රසන්නතාවයක් නැතුව මේ ධර්ම අවබෝධය සඳහා ලොකු උපකාරක වෙන ශක්තිය. මොකද මානසික නිරෝධ භාවය අත්‍යවශ්‍යයි. එයින් අදහස් කරන්නේ හුදු ප්‍රතික්ෂේපයක් හෝ අකර්මණ්‍ය භාවයක් හෝ විචාරශීලී නොවීමක් හෝ නිර්මාණශීලී නොවීමක්, දියුණු නොවීමක් නොවේ. අතහැරීම කියලා කියන්නේ, අතහැරීම කියන්නේ චේතනා කර්මයක් අතහරින, අකුසල කර්මයක් අතහරින. දැන් කෑම පිඟාන නම් එකම විදිහේ කෑම පිඟාන දෙකක් දෙනවා. එකක් තමයි ආර්ය ශ්‍රාවකයෙකුට රහතන් වහන්සේ නමකට, තව කෑම පිඟානක් දෙනවා අමුම අමු පෙරේත පුතජනෙකුට. එකම හෝටලෙන් එකම කෑම වර්ග එකම විදියට ලයිස්තුව තියෙනවා. කිසි වෙනසක් නැහැ. එක හැලී දෙන්න අනුභව කරන්න එක විදියටද? අනුභවයේද වැරද්ද නැත, චේතනාවයි වැරද්ද බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා මේ පැවැත්ම නොවේ, පෝසත් වෙන එක නෙමෙයි, ඉතුරු කරන එක නෙමෙයි, දියුණු වෙන එක නෙමෙයි ප්‍රශ්න වෙන්නේ. මිනිස්සෙගේ චේතනාව. එහෙම නැත්තම් නොකා ඉන්න එකත් නෙමෙයි ප්‍රශ්න වෙන්නේ, මිනිස්සෙගේ චේතනාව. ඉතින් මේ චේතනා පාරිශුද්ධත්වයක් ඇති කර ගැනීමක් තියෙන්නේ. චේතනාව සම්පූර්ණයෙන් දුරුකල චේතෝ විමුක්තියටපත් වුණු එයාට තියෙන මොන චේතනාවද? එයා ජීවත් වෙන මොන චේතනාවෙන්ද? මේ මම කියන චේතනාවෙන්ද? නෑ. මේ මගේ ඇහැ කියන චේතනාවෙන්ද? මේ මගේ කන, මේ මගේ නාසය, මේ මගේ දිව ශරීරය, මේ මගේ මනස කියන චේතනාවක් තියෙද? නෑ. මේ මම කියන චේතනාව නැති වෙනකොට අර ඉන්ද්‍රයන් ටික පේන්නේ. එතකොට මේ ඇහැට රූපේ පේනවා. එතකොට ඇහැ පේන්නේ කාටද? ඇහැ පේන්නේ මට. මට ඇහැ පේනෝ, ඊළඟට ඇහැට රූප පේනෝ. රූපය ඔස්සේ සුඛ දුක්ඛ උපේක්ෂා පේනෝ. සුඛ දුක්ඛ උපේක්ෂාවන් වලින් එක්ක තණ්හාවෙන් ආශාවෙන් මේකට බැඳීම පේනෝ. මේ එකින් එකට පේන්නේ. හරියට අපි අර ජිම්බෝල් පොලිමක් තිබ්බහම එකකින් තල්ලුවක් දැම්මම අනිත් එකේව දෙනවා. ඒකේ තල්ලුව ගිහිල්ලා ඊළඟ එකේව දෙනවා. ඒකේ තල්ලුව ගිහිල්ලා ඊළඟ එකේව දෙනවා වගේ ඉස්සරහට ඉස්සරහට එකින් එක තල්ලු වෙලා යනවා. දැන් අවිද්‍යාව ප්‍රතිවෙච්ච තැන මොකද්ද වෙන්නේ? අවිද්‍යාවච්චය සංඛාර. සංඛාර ප්‍රතිවෙච්ච ගමන් ඒක තල්ලු වෙලා ගිහිල්ලා හැපෙන්නේ කොහෙද? ඊළඟ එකේ හැපෙනවා. ඒක තල්ලු වෙලා ඊළඟ එකේ හැපෙනවා. ඔන්න ඔහොම හැපීමෙන් තමයි පින්නතුනේ ඉස්සරහට ඉස්සරහට යන්නේ. එනිසා කනට ශබ්දය වුණට කන පේන්නේ මට. නැත්තම් මෙතන මම නැත්තම් කනට ශබ්දය වුණට ප්‍රශ්නයක් නැහැ. මම නැත්තම් ඇහැට රූපට පෙවුනට ප්‍රශ්නයක් නැහැ. මම නැත්තම් නාහයට ගඳ සුවඳ ප්‍රශ්නයක් නැහැ. මම නැත්තම් දිවට ගැන ප්‍රශ්නයක් නෑ. මම නැත්තම් ගතට ප්‍රශ්නයක් නෑ. මම නැත්තම් මනට ප්‍රශ්නයක් නෑ. පැහැදිලිද? ඒ කිසි ප්‍රශ්නයක් නෑ. ශබ්ද දාලා බලනවා එක එක්කෙනා නේද? මේ කනට ප්‍රශ්නයක් තියෙනවද බලන්න. කනට ප්‍රශ්නයක් නැහැ නේද? දේශනාවට බාධාවක් වෙනවා. කවුරු හරි කෙනෙක් කකුල් අදුල්ලනකොට බීම නේද? ඒකවල ප්‍රශ්නයක් බව බලන්න තේරෙන දේශනාවට. එහෙම ප්‍රශ්නයක් ඇති කරගන්නත් එපා. දැන් අපිට ප්‍රශ්නයක් නොගෙන ඉන්නට හැකියාව තියෙන ඕනම. දැන් නමුත් අපි මේ සම්මුති ප්‍රයත්න තුළ සම්මුතියට අදාළ ආකාරයකට ඒවා අපි මනසට ගත්තේ නැති වුණාට පිටින් අපි එක කලමනාකරණයක් හදාගන්න ඕනේ. එහෙම නැතුව බෑනේ. දැන් අපි දන්නවනම් මේ පළාතේ හරි කොයි පළාතක හරි කුඩුකාරිය හරි හොරු හරි ඉන්නවනම් අපි මොකද කරන්න තියෙන්නේ? අපි ඒක සුරක්ෂිත කරගන්න ඕන. දැන් ඒ කාලේ රාතන් වහන්සේලාගේ පවා සිවුරු පිළිකර අරන් යනවනේ නේද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒක විනය නීති පනවල ඒකේ කප් බින්දු තුනක් කියලා ලාංඡන තුනක් තියන්න දෙනවා සිවුරේ. කප් බින්දු කියනවා කියලා. මේ ඒ බින්දු තුනක් තියෙන්නේ බෞද්ධ භික්ෂු ශ්‍රාවකයන්ගේ කියලා තමයි සම්මත කළේ රජතුමා. එතකොට ඒ බින්දු තුන තියෙන සිවුරු මේ අගොල්ලන්ට අයිති. අත්තමාරු කරගන්න සිවුරු හොරකම් කරනවා. එහෙස ඒ සම්මතය තුළ උන්වහන්සේලා ඒ විදිහට ඒ සම්මතිය වන්නේ. නමුත් මනසින් කිසිම දෙයකට බැඳිලා නැහැ. ඒකට කෙටි අදහසක් දුන්න බුදුහාමුදුරු අල්ලේ තුවාලයක් නැත්තම් විසෝන තලන්තර ගෙනියන්න පුළුවන්. අල්ලේ තුවාලයක් නැත්තම් විසෝන තලන්තර ගෙනියන්න පුළුවන්. විසඛාවා දෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සර වචන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ සර වචන කතා කරනවා. ඒ කිසිදු වචනයක් මොන වචනයක් කතා කළා සර වචන ගණයට වැටෙන්නේ නැහැ. සර නැහැ. ඒ කියන්නේ සර නැති මිරිස්. මිරිස් තමයි නමුත් සර නැති මිරිස් තියෙනවා නේද? නිකන් අපිට පිපිඤ්ඤා වගේ කන්න පුළුවන් මිරිස් වර්ග තියෙනවා. මිරිස් කරලක් කියලා පේන නමුත් සැර නැහැ. සමහර ඒවා තියෙනවා මිරිස් කරලක් නෙමෙයි කෑල්ලක් කෑවොත් අතිශයින්ම සැර මිරිස් වර්ග තියෙනවා. එහෙමනම් මේ කරලේ ස්වභාවය නෙමෙයි පවතින ඒ තුල පවතින සැර. ඒ නිසා සැර මරාගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මිරිස් කරලක් වුණත් කමන්නේ සැර නැතුව. කොච්චි කරලක් වුණත් කමන්නේ සැර නැතිව සැර නැති කොච්චිත් තියෙනවා. සැර කොච්චි වගේම සැර නැති කොච්චි තියෙනවා. ඒවල විස මරාගත්ත කොච්චි කරලක් වෙන. විස නැති කෙනෙක් බවට ගත්ත මේ ප්‍රශ්නේ තියෙන්නේ විස. තමාලඟ තියෙන විස. විස දුම අරින්නේ. දැන් ඔය සාමාන්‍ය කෙනෙක්ගේ සම්මතක් සම්මත මොන සම්පතක් එහෙම දැක්කහම ඇතුළේ විස තියෙනවා නම් මොකද කරන්නේ? මේම බලාගෙන ඉඳලා හිමින් ශරීරය ගොඩ ගහගෙන මේම හුස්මක් අරගෙන කියලා යවපු ගමන් හුස්වල ඉවරයි. මේ අපේ වුණත් ඇඟ හරේ මේ දන්න පටන් ගන්නව අර හෝ වහ කියන එක වැඩිලා. එහෙම කරන්න ඉන්නවනේ. මේ පවුලින් ආරේ පෙට්ටි කරකාරී මේම බලලා අරිය හුස්මක් අරිය ගමන්ම හුස්වල වැදුනා. ඒ ආගේ හිතේ තියෙන අර විස යන්නේ කියනතු. ඒවා සාමාන්‍ය අපේ මනසට දැනුනේ නැති වුණා මේ කාය ධාතුන්ට පවා දැනෙනවා. සමහරලාට මේ කාය ධාතුන් අපිට පමණක් නෙමෙයි අපි හැමදේම මානසිකවයි කියලා හිතන්න එපා. මේ එහෙම මානසික තත්වයක් නැති අඹ ගහට දැනෙනවා කිව්වහම ඇස්වා කටවා හොවා අඹ ගෙඩි ටික වුණ වෙලා වැටෙනවා. සම්පූර්ණයෙන් තමයි ඈ මැලවිලා වැටෙනවා අත්තම දාගෙන වැටෙනවා. ඒ මිනිස්සේගේ හිතේ තියෙන සැරට කොච්චර දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මයින්ඩ් පවර් කියලා කියන්නේ මනසේ බලය. ඒ නිසා දැඩි තණ්හා තෘෂ්ණා තියෙන මිනිස්සුන්ට හොඳ මයින්ඩ් පවර් එකක් තියෙනවනේ. තියෙනවා. ඒක තමයි වෙන්නේ. හැබැයි සුබ එකක් නම් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේලාට සෙයින් සුබ බලය. අරගොල්ලන්ට තියෙන ලෝභ ద్వේෂ මොහ අසුභ බලයක් තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න බෝම්බයකට වඩා නිසා ඔබේ මනසෙත් ඒ විස ගතිය තියෙනවා. පුර නැති වුණාට අත්තක් කඩාගෙන වැටෙන්න පවර ගන්න නැති වුණාට තියෙන විස ගතිය තියෙනවා. පුතජනකම කියන්නේ ඒකයි. විස මරාපු ගැනීම නෙමෙයි. ආග ඇතුළේ විස තියෙනවා. මේ වැන්දා අනිත් පැත්තට ගැහුවා. මේ වැන්දා අනිත් පැත්තට මොනවා හරි උගුලක් ඇටවුවා. ඒ වගේ පුජ්‍යලෝ ඉන්නවා. මම දැකලා තියෙනවා සමහර ලේකම්වරු සභාපතිවරු මේ පන්දාන්නුනම ඉඳගෙන ලොකු හාමුදුරන්ට මේ වඳිනවා මේ වැන්දලා ඉඳලා වයින්නවා. මේ යට පිරිකර පූජ කරනවා මේ කකුල් දෙක ලෙව කනවා මේ ගිහිලා වයින්නවා. ඊට පස්සේ මම තේරුම් ගත්තා මේ කොන්ද වාත් කරන මිනිස්සු වන්දනාවක්ම නෙමෙයි කරන්නේ මේ යක්කු මේක මේ පුරුද්දට කරන්නේ කියලා. ඒ නිසා මම කොන්ද වාත් කරනවා ඊට පස්සේ ගණන් ගන්නෑ. වැඩිපුර එහෙම කොන්ද වාත් කරේ කියලා සත පහකට ගණන් ගන්නෑ. හොඳට අවදීන් බලාගෙන ඉන්නේ මේ පුරුද්දට මේ කරන වැඩක් මේක. මේ යක්කු ෂුවර් නෑ. සෑම පුතංජනේකෙම කොන්දේ මම දකිනවා වහා ඇවිලෙන සුළු කියන වාක්‍ය පරිබෝධනාසත අනුතුරු සහිතයි ප්‍රවේතමින් පරිහරණය කරන්න කියන එක නලලෙ ගහලා දෙනවා මට පේන. සෑම බුද්ධජන මගේ සහෝදරයෙක් හරි වේවා මම දැක්කහම බුද්ධජන භාවයත් එක්ක ඉන්න කෙනා මම දකින්නේ පරිබෝධනාසත අනුතුරු සහිතයි ප්‍රවේතමින් පරිහරණය කරා. අවදියෙන් හිටියේ නැති වුණොත් ප්‍රශ්නය. සුදජනය හුදජනයට පාලනේ නෑ. ඔහු වැඩ කරන්නේ ඔහු ටූමනන්ට නෙමෙයි. සෑම බුදජනයෙක්ම තණ්හා දාසය. සෑම බුදජනයෙක්ම තණ්හා දාසය. එයා සේවකේ කාගෙද? තණ්හාව තෘෂ්ණාව. හිතන්නේ ඒවා මට එකතු වෙනවා මට එකතු කරනවා කියලා. කවදාවත් මට එකතු කරන්න බැරි බව දකින්නේ නෑ. මමෙක් නැති බව දකින්නෙත් නෑ. මට එකතු කරන්න බැරි බව දකින්නෙත් නෑ. හිතන්නේ මේවා මට එකතු කරන්න පුළුවන් කියලා. බබ බලන්න මිනිස්සු නේද? ඊට කඩන් හොඩ ගහ ගන්නවා, දීපල හොඩ ගහ ගන්නවා. මේක ලොකෝ මට එකතු කරනවා මට එකතු කරනවා කියලා. එකතු කරනවා එකතු කරලා අවසානේ අර වලහ ගැඩුව මීවද වගේ තමයි. කඩලා පිටිපස්සෙන් තියනවා තියනවා ඊට පස්සේ බලනකොට නැහැ. එමත් නැත්නම් ගඟට කැපුවෝ ඉනි වගේ කියලා කියනවා. කපන කපන ඉන්න ගඟේ ගහගෙන ගියා. ඔබත් ජීවිතේ කරන කරන වැඩ අවසානයේ කියන්න එපා. ගඟට කැපුවෝ ඉනි වගේ. හීනෙන් ගෑ සබන් වගේ. තාපනෝද කියන්නේ. නිෂ්පල දේවල් වලට ওই විදිහට කියනවා. හීනයක් වගේ කියලත් කියනවා. ජීවිතය කියන්නේ හීනයක් වගේ කියලා කියනවා. එහෙම හිතෙන්නේ නැද්ද? දැන් මේ ආවදුර ටික ඒක දැම්ම තේරෙන්නේ නැති යන්නේ මුලවන් සමහර අයද? තව ටිකක් කල් හරි ගිහිල්ලා තේරෙන්න ඉඩ තියෙනවා. අනේ බුදුහාමුදුරුව කොච්චර ලොකු දෙයක්ද දේශනා කරේ. අත්තාහි අත්තනෝ නාතෝ. අත්තාහි අත්තනෝ නාතෝ කියලා මොන තරම් දෙයක්ද බුදුහාමුදුරුව දේශනා කරේ කියලා තේරෙන්නේ. තමන්ද තමන් පිහිට කරගෙන තමන් තේරුම් ගන්න ඕන අත්තාහි අත්තනෝ නත්ති කියලා. තමන්ට තමන්ව නැත කියලා තමන් තමන් පිහිට කරගන්න ඕන. ධර්මයෙන් තමන් තමන්ව පිහිට කරගෙන තමන් දකින්න ඕන තමන්ට තමන්ව නැත. මා ඔබට කියන්නේ ටික වෙලාවක් භාවනා නොකර සිටින්න කිසිවක් කිසිම භාවනා ගෙදර ගැන භාවනා කරන්නත් එපා, ස්වාමියා ගැන භාවනා කරන්නත් එපා, දන්න අඳුරන අය ගැන භාවනා කරන්නත් එපා, වස්තු සම්පත් ගැන භාවනා කරන්නත් එපා. දැන් දන්නවනේ භාවනාව හැදෙන විදියනේ කොහොමද? හුස්ම ගැන සිහි කරනකොට ඒක ආනාපාන සති භාවනා. එතකොට ආලෝක කසීනයක් කරනකොට ඒක ආලෝක කසීන භාවනා. ආපෝ කසීනයක් කරනකොට ආපෝ කසීන භාවනා. එතකොට ධාතු මනසිකාරය දෙනකොට ධාතු මනසිකාර භාවනා. එතකොට ගෙදර ගැන මතක් කරනකොට ගෙදර ගැන භාවනා. තර සින්දුකුත් තියෙනවනේ වෙන භාවනාවක් කොයින්ද නේ මොකද්ද හැර කියලා. ඒ වගේ මේ භාවනාවක් ඒක. ඒ තනත්තා ගැන තනත්තිය ගැන හිතන එකත් භාවනාවක්. හැම තිස්සෙම මිනිස්සු භාවනා කර කර ඉන්නේ. දැන් මේ මොහොතේ මොකක් හරි භාවනාවක් තියෙනවා. දැන් පාරයන්දිත් මොකක් හරි භාවනාවක් තියෙනවා. ඇඳට ගියත් භාවනාවක් තියෙනවා. කුටුවේ හිටියත් භාවනාවක් තියෙනවා. කොහේ හිටියත් භාවනාවක් තියෙනවා. මට ආස මේ මට මගේ කැමැත්ත මේ පින්නතුන් භාවනා නොකරන වෙලාවක් හොයාගන්න. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන්නේ ඔබට භාවනා නොකරන්න. භාවනා තිත්ත වෙන්න මේ කියන්නේ. ඒ නිසා අපි තාම ගෞරවයෙන් ඉල්ලනවා පින් සිද්ධ වෙයි විනාඩි 15ක් භාවනා නොකර ඉන්න. එවන අපි ඒ වෙලාව යොදාගමු විනාඩි 10ක් 15ක් විතර භාවනා නොකර සිටින්න මෙතෙක් දේශනාව ප්‍රයෝගී කරගෙන. හොඳයි පින්වත්නි, අපි ඒ සුළුෙන් හරි පුරුදු කරන්නේ රහතන් වහන්සේ කෙරෙහිගේ ගුණය ස්වરૂපය. බුදු කෙනෙක්ගේ ගුණය ස්වરૂපය බුදු ගුණ පුරුදු කරන්නේ. නිරෝධ සමාපත්තියේ ලක්ෂණයක් තමයි අපි මේ මුල ඉඳලම පුරුදු කරන්න හැඩ ගැහෙන්නේ. ඇවිදිනවා කියන කපි පුරුදුනේ වැටි වැටි හරි ඇවිදිනවා කියන ස්වරූපෙන්නේ නේද? බයිසිකල් පදින්න පුරුදුනේ බයිසිකල් පදිනවා කියන ස්වරූපෙන්න තමයි ඒක මුල ඉඳලම පුරුදු වෙන්නේ වැටි වැටි හරි. දැන් එතකොට නිරෝධ සමාපත්තිය කියන එක අපිට නැති වුණාට අපි වැටි වැටි හරි ඒ ක්‍රමයටම තමයි පුරුදු වෙන්නේ. එහෙනම් මේ නිරෝධ සමාපත්තියේ ගුණාංග සහ ලක්ෂණ මොනවද කියලා සාමාන්‍යයෙන් අපිට තේරුමක් තියෙනවා. දැන් නිරෝධ සමාපත්තියේ වැඩ ඉන්නකොට කිසි දෙයක් බුදුරජාණන් වහන්සේලා ඒ රහතන් වහන්සේලා ගන්නෙ නැහැ කියලා දන්නවදනේ? ඇලෙන්නේ නැහැ. කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. කිසි දෙයක් විඳින්නේ නැහැ. ඒ විඳින් නැති වුණාට පින්නතුනේ නිරෝධ සමාපත්තියේදී ඒ හැම දෙයක්ම වෙන ස්වરૂපය විතරක් ගන්න. දැන් අපි හිතමුකෝ ඔන්න නිරෝධ සමාපත්තිය ඉන්නවා. කවුරු හරි කෙනෙක් මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා මේ වටේ කැරකිලා ගියොත් එහෙම එයා වටේ කෙනෙක් ඇවිල්ලා කැරකිලා ගියා කියලා දන්නවා. හැබැයි අර සාමාන්‍ය කෙනෙක් දැනගන්න විදිහට නෙමෙයි විඳලා තේරුම් ගන්න ක්‍රමයකට නෙමෙයි දන්නේ. අන්න ඒකයි විශේෂත්වය. විඳලා තේරුම් ගන්න ක්‍රමයකට, උපාදානය කරලා තේරුම් කරගන්න ක්‍රමයකට බයක් බියක් ඇති ගැනීමක් හෝ කැමැත්තක් අකමැත්තක් ප්‍රතික්ෂේපයක් ඇති වෙන්නේ නැතුව කෙනෙක් ඇවිල්ලා ගිය බව දන්නවා සාන්තව. මනසේ පිළිබඳව ඇලීමක් ගැටීමක් නැහැ. ඒක ගොඩාක් හිතලා තේරුම් ගන්න පින්නතුන් සම්මර්ෂණය කරලා තේරුම් ගන්න එක කොයි වගේද කියලා. පාර වාහන ගොඩාක් යනවා. අපි ඔය මහානාඩු කරම කොළඹ ඔය පාරකට ගියාම වාහන කොච්චර හරියක් අපිට කිසි හැඟීමක් තියෙනවද ඒ වාහන පිළිබඳව? යන අප්‍රමාණ වාහන පිළිබඳව මුකුත් නැහැ නේ. එහෙම යනවා. වාහන ඇටියට පාරින් ගොනොම යනවා එච්චරයි. මොන විදිහේ වගියත් ඒක අපිට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඒක ක්ලික් කරලා ගන්නෙ නැහැ. ඒහා සමානවද කියලා කියන එකක් නෙමෙයි. මොකද මේකට උදාහරණ නැති නිසා අපි අපේ පසුබිමින් තියෙන පොඩි උදාහරණයක් දෙක අපි ගන්න ඕනේ. දැන් ඉරපායලා දැන් බහැල යනවා. හැමදාම මිනිස්සෙක් දෙකයි අත් විඳින්නේ රාත්‍රිය හා දහවල. දැන් අපිට ඒක එච්චර ප්‍රශ්නයක්ද? දැන් අපි පුරුදු වෙලා ඉන්න රැට නිදා ගන්න. දවල්ට අවදි වෙලා වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක අපි ප්‍රශ්නයක් කරගෙනත් නැහැ. රැට බණින්නෙත් නැහැ. දවල්ට බණින්නෙත් නැහැ. අපි අපේ වැඩ ඊට අනුගතව ක්‍රියාත්මක කරනවා. අන්න ඒ වගේ යම් ආකාරයක ස්වභාවිකත්වයක් හැටියට ඒක අඳුන ගන්නවා නමුත් විඳින්නේ. දැන් ගොඩක් වෙලාවට සමහර අය හිතන ෆයිනන්ස් මනසට නම් මුකුත් දෙන්නේ ඒ උනාට මට ඇහෙනවා. අපි කියන්නේ ඒකට කමක් නැහැ. ඇහෙනවා කියන ස්වરૂපයක් තියෙනවා මට. නමුත් එන්නේ සිතුවිලි එනවා. ආවට ෆයිනන්ස් කිසි දෙයක රැඳෙන්නේ නැහැ. ඒක නිකන් ගඟ වගේ උහි ගලාගෙන යනවා. කමක් නැහැ. ඒක හරි. අරමුණ එනවා, පේනවා, වැඩ කරනවා. Taman ewa pilibanda asala. එහෙනම් මේ රූප නැතිව ඉන්න, ශබ්ද නැතිව ඉන්න, සිතුවිලි නැතුව ඉන්න එකක් නෙමෙයි. ඊළඟට පින්නතුනේ ඒ වහේ නොගැටීම නිසා, නොවැළීම නිසා ආවනාවා කියන අදහසක් නැතුව යනවා. ඊට පස්සේ තමන්ගේ හිතේ ලොකු නිදහසක් ඉබේම ලැබෙනවා ප්‍රතික්ෂේපකින් තොරව. එවනා ප්‍රතික්ෂේපකින් තොරව ඉබේම නිදහසක් මනසට ලැබෙනවා. තේරෙනවනේ? දැන් උදාහරණයක් වශයෙන් මම බලන්නකෝ යමක් අයිතියක් කියලා එකක් තියෙනවා. ඒ අයිතිය කියන එක අපි හිතමුකෝ ඔබේ ඉඩමක් කියලා ඔබ ඉඩමක් තිබිලා ඊළඟට ඒ අයිතිය තව කෙනෙකුට දෙනවා. දුන්නට පස්සේ යා ඒ අයිතිය තුල යා ගියක් හදනවා. ඔබට ප්‍රශ්නයක්ද? ඔබ ඒක බලන්න යනවද? හතර මායිම් බලන්න යනවද? විකුණු පීඩමේ අපි බලන්න යන්නේ නෑ. ඒ බලන්න යන්නේ නැති අපි ඒක අයිතින් අයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ඉදමට කවුරු එනවද කවුරු යනවද කිසි වේදනාවක් නෑ. හැබැයි අපි ඒ ඉදම විකුණලා වෙන ඉදමක් ගන්නවා. මෙන්න කෙනෙකුට ඉදයි ඉදමක් ගන්නවා. ඉදම අරන් මැනලා බලනවා. මැනලා බැලුවාම අඩුයි අඩියක්. දැන් මොකද කරන්නේ? එහා පැත්තේ මිනිස්සයා ඉනිවැට මෙහාට කරලා අඩියක් අල්ලලා ගන්නවා. දැන් අර ඉදමේ තියෙන ඔක්කොම මේ සංවේදීතා නැහැ. මේ කලින් අවුරුදු 15ක් 20ක් පරම්පරාවෙන් මේ 50ක් අල්ලන් හිටපු ඉදමේ දැන් සංවේදීතා නැතුව ගිහිල්ලා දැන් සංවේදීතා ඇවිල්ලා තියෙන කොතනින්ද? අර අලුතෙන් ගත්ත ඉදමේ තමයි. එහෙමනම් තේරෙන්නේ නේද සංවේදීතා හටගන්නේ අපි ගන්න දෘෂ්ටිකෝණයට අනුව. ඒ දෘෂ්ටිකෝණයට අනුව. ඒ දෘෂ්ටිකෝණයට අනුව තමයි මේ සංවේදීතාවයන් පහළ වෙන්නේ. මේ සමාජයේ ඉඩම් අඟලට අඩියට ඒ ටිකට විතරක් නෙමෙයි ඔය අපිට ආරංචි වෙන ඒවායි තියෙනවා. වගාවක් කරන ගොවි තැනට දාන වතුර ටිකට මිනි මරන ගොයියෝ වගේ ඉන්න ඈත ගම්මානවල ඉන්න මෝඩයෝනේ. අපේ ගම්මානවල එහෙම ඉන්නේ පල්ම පල් මෝඩයෝ. බොරු කියන්න ඕනේ නෑනේ. ගොරකයොත් නෙමෙයි කට්ට ගොරකයෝ. වෙලාවට පූර්වයේ වාසනාවකට බේරිලා පාවෙලා මේවට ඇවිල්ලා කල්යාණ මිත්‍රාසුර ලැබිලා ධර්මය ලැබලා අපි සැනසille ඉන්න අපි හිටියනම් එහෙම ඇත්ත වශයෙන්ම කරත්තයක් නැති වුණාට මේ කරත්තක පදින ධර්මයට මේ ධර්මයට වැටෙනවා මේ සමාජය සහ පරිසරය තුළ. ඒ නිසා අතිශයින්ම කල්යාණ මිත්‍රත්වය තුළ තමයි මේ හැම කොට නැගීමක්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය පිණුතුන්ට අතිශයින්ම වැදගත්. ඔබ ඉන්න තැන ඉඳලා එහාට සංවර්ධනය වෙන්න. මේ උත්තමයාට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ගන්නෙ නැහැ. ඒක කොච්චර අමාරුද කියලා නම් අවසානයේ බුදුහාමුදුරුවෝ නෙළුම්පත තමයි ගන්නෙ. මේ නෙළුම්පතේ හොඳට දිය පෙරලෙනවා. පෙරලෙනවා. ඒක අත්දැකීමක් වශයෙන්ම ගන්න දවසක් නෙළුම් කොලයක් අරගෙන ඒ අත්දැකීම ලබන්නේ. වතුර පුරවලා තියන්න. අඩු වෙලා තියෙනවද බලන්න. මේ කොතර බිඳු කීපයක් දාලා බලන්න. ඒක පෙරලෙන විදිය බලන්න. අගේට ලස්සනට පෙරලි පෙරලි පෙරලි පෙරලි තියලා අසන ලස්සන නෙළුම්පත තියෙනවා වගේ ගොඩාක් පිරිසුදුයි. මේ විදියට තියෙන කිසි දෙයක් උරාගෙන නැහැ. ඒ වගේ පිනුතුනේ ශබ්ද ඇහුනට හැඩ රූප පෙවුනට සිතට සිතුවිලි ආවට දැනුනට ඒ කිසි දෙයක් එක්ක සම්බන්ධයක් නැති මනෝ විඥානය. කාය විඥානයෙන් පිපාසයක් එනවා. පිපාසයක් හිතුනහම ඉතින් ආ වතුර බොනවා. මර විඥානයට ඒක සම්බන්ධයක් නැහැ. කාය විඥානයට බඩගින්නක් එනවා. ආ බඩගින්න ආවම ඉතින් කෑම කනවා. ඒකේ අදාළත්වය නැහැ. මනෝ විඥානයට ඒක අදාළත්වයක් නැහැ. මනෝ විඥානය තුලින් ලැබුණත් සතුටු වෙන්නේ නැති නොලැබුණත් දුක් වෙන්නේ නැති ගුණයක් තියෙනවා අපිට. ලැබුණත් සතුටු වෙන්නේ නැති නොලැබුණත් දුක් වෙන්නේ නැති අපූර්වත්වයක් තියෙනවා. ඉතින් මුල් හරියේදී තියෙන්නේ අන්තගාමීව ඒක නොවන මට්ටම තියෙන්නේ. ඒක ප්‍රගුණ වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම ලැබෙන්නෙත් නැති නොලැබෙන්නෙත් නැති තත්ත්වයට මට්ටමට එයාපත් වෙනවා. කලයුත්තක් වියුත්තක් සමාජයට සහ ලෝකයට කරන කෙනෙක් පමණයි. ඒ කිසි තැනක මම නෑ. මිහිඳු මහ රහතන් වහන්සේගේ සේවයේ තුල මම හිටියේ නෑ. ඒ නිසාමනේ උතුම් සාහිණාසලා ආගත්මනේ කරන්නේ. ඒ වගේම බුදුහාමුදුරන්ගේ අප්‍රමාණ සේවය අපිට වඩා මහා කාර්ය බහුල සේවාවක් කරලා තියෙන්නේ. මේ තණ්හාවෙන් තෘස්නාවෙන් මේ දොර හදාගන්න ඉඩම කඩම ඇති කරගන්න යාන වාහන ගන්න මහන්සි වෙන ලෝකයට වැඩියේ කොච්චර වෙහෙස මහන්සි වුණාද බුදුහාමුදුරනේ දවසට පැය දැකතර කෙනෙක් බලාගෙන ඉඳලා කියන්නේ නැති කොහේ ගෙනියන්නදෝවා කියලා අහන්නේ නැති බුදුහාමුදුරුවෝ ඔච්චර මහන්සිලා වැඩ කරනකොට සමහර අය දකිලා කියන්නේ මලාම ගෙනියන්න දෝවා කියලා හිතන්නේ. නිකන් නෙමෙයිනේ හැමතැනම ආරාම ඉදිවෙනවා, පන්සල් ඉදිවෙනවා, ගිලන්හල් ඉදිවෙනවා, විශාල ලක්ෂ සංඛ්‍යාත භික්ෂු පිරිසක් ඇති වෙනවා. මේ භික්ෂුන්ට දානයෝ මේව ගොඩ නැගිනවා. ඒවට පොඩි පොඩි හරි අනුමැතියන් සහ උපදේශයන් සහ යෝජනාවන් අනිත් අය සියලු දෙනාටම දෙන්න ඌමනාද නැද්ද බුදු කෙනෙක්? දෙන්න ඕනනේ. හරි විනය පනවන්න ඕන, මේ ධර්ම දේශනා කරන්න ඕන, මේ ආරාම පන්සල් පූජා කළාම ඒවා බාර ගන්න ඕන, ඒවා භික්ෂු සංඝයාට යොමු කරන්න ඕන, නඩු විසඳන්න ඕන. කොච්චර දේවල් තිබ්බද බුදුහාමුදුරන්ට නේද? එක එක නඩුනේ දවස පුරා. කෙනෙක් හිතන්න පුළුවන් කොහේ ගෙනියන්න දෝවා කියලා, මලාම ගෙනියන්නද කියලා අහන්න ඉඳ තිබ්බා. අද එහෙම කරනවා නේද? ඉතින් හරි හම්බ කරාම හරි මේ දිනු වෙන මිනිස්සුෙකුට හිතන්නේ අර නිගන්ඨහ දහම පුරුදු වෙච්ච කට්ටිය මලාම ගෙනියන්නද කියන වගේ දේවල් තමයි අහන්නේ. ඒක නිගන්ඨ දහමේ සාභාසය අපු කට්ටිය පරම්පරාවේ. ඉතින් ඒ එහෙම නෙමෙයි, ඒ කොච්චර වැඩ කළත් කිසි දෙයක් කළත් අර නෙළුම්පතේ දියබිඳු වගේ ඒ වැඩිපුරම වැඩ කිරීමේ හැකියාවද තියෙන්නේ තේ නොවැළීමේ ගුණය නිසා. නොවැළීමේ ගුණය නිසා. ඒ නිසා නොවැළීමේ ගුණය වර්ධනය කරන්න මොනම ආකාරයකින්වත් මේ මනසට රැඳෙන්නේ උපාදානය වෙන්නේ නැහැ. ඒ නිසා නිරෝධ සමාපත්තිය කියන්නේ කිසිවක් නොගන්නා වූ තැන. මෞකුසේ ඉන්න අවස්ථාව ටිකක් ඒකට සමානයි කියලා ගන්න පුළුවන්. නිරෝධ සමාපත්තිය හොඳටම පුරුදු වුණාම මේ හුස්මත් නතර වෙනවලු. නතන් වහන්සේගේ හුස්ම නතර වෙනවා. හුස්ම ගන්න දියට ඉන්නකොට හුස්ම ගන්න බෑ, මෞකුසේ ඉන්නකොට හුස්ම ගන්න බෑ. ඊට පස්සේ නිරෝධ සමාපත්තිය එනකොට හුස්ම වැටෙන්නේ නැයි? මේ හුස්ම වැටෙන්න ඕන ගොඩාක් කායික හේතුවකට වැඩි මේ හුස්ම ගොඩාක් වැටෙන්නේ මානසික හේතුවක් හරගෙන. දැන් අවදිලා වැඩ කරනකොට අනිවාර්යෙන් මානසික හේතුන් ක්‍රියාත්මක කරන්න ඕන, කායික වෙස්සට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය ලබා දෙන්න ඕන. ඒකනේ අපි හයියෙන් දුවනකොට වැඩි හුස්ම ගන්න සිද්ධ වෙන්නේ. මොකද වැඩි ඔක්සිජන් ප්‍රමාණය අවශ්‍ය කරන, වැඩි ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය කරන නිසා. නමුත් නිරෝධ සමාපත්තිය එනවා කියන්නේ ඉන්ද්‍රයන් ටික නිවාගෙන නිවාගෙන නිවාගෙන ගිහිල්ලා නැත්තටම නැති වෙන්න නිමෙනවා. නැවෙන ගුණාංග නැත්තටම නැති වෙන්න නිමෙනවා. නෙවුනට පස්සේ අර හුස්ම වල අවශ්‍යතාවය නෑ. බොහෝම සියුම් හුස්ම රැල්ලක්. එහෙමත් නැත්නම් ලෝම රූප වලින් මේ ඇතුළට ගන්නවා හුස්ම, ඔක්සිජන් ගන්නවා. ඒ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් ශරීරේ පවත්වා. නිරෝධ සමපත්තියට සාමාන්‍ය සමවැදිලා ඕන දියට කිමුදුනොත් දවස් හත් දෙකක් ඉන්න පුළුවන්. අර සීතලෙන් හානියක් වෙන්නේ නැති මද උණුසුම තියෙන ජලය වුණොත් හරි. නැත්තම් කායට සීතලෙන් බාධාක් ඇති වෙනවනේ. ඉන්න පුළුවන්. මොකද හේතුව එහෙම ප්‍රකට කරපු මුණාංග ශාසන ධර්මයේ සඳහන් වෙනවා. ඉන්න පුළුවන්. මොකද හුස්ම වල ප්‍රශ්නයක් වෙන්නේ මේ ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය උරා ගන්න පුළුවන්. ඒ ගුණයම තමයි අපි මේ මුල සිටම පුරුදු කරන්නේ. සම්පූර්ණයෙන් නිවෙන්න නම් සියල්ල අතහැරිය යුතුද නැද්ද? සියල්ල අතහැරිය යුතුයි. මොනම හරි සංඥාවක් ගත්තොත් ඒකෙන් පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. පින්නතුනේ මේ රූප කියන්නේ ගිනි ගොඩක්. වේදනා කියන්නේ ගිනි ගොඩක්. සංඥා කියන්නේ ගිනි ගොඩක්. සංඛාර කියන්නේ ගිනි ගොඩක්. විඥාන කියන්නේ ගිනි ගොඩක්. ගිනි ගොඩක් කියලා කිව්වහම එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒකට පණින්න එපා. ඒක අල්ලන්න යන්න එපා. මොකද්ද කියවෙන්නේ? ඒකෙන් හැත් වෙන්න. එයින් ඈත් වෙලා ඉන්න තාක්කල් ඔබට සහනය තියෙනවා, සනීපය තියෙනවා, සුවය තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා, ශාන්තිය තියෙනවා, අප්‍රමාදී විහරණය තියෙනවා කියලා තමයි. ඒකට පැන්න ගම ඒක අනිත් පැත්ත. උපාදානස්කන්ධේ දියව යන්නට සද්ධර්මය අවශ්‍යයි. දැන් මේ කතන්දරයක්වත් මතකයක්වත් කිව්වට කියන දෙයක්වත් කිව්ව නිසා කියන දෙයක්වත් එහෙම දෙයක් නෙමෙයි. ප්‍රායෝගිකව තමන්ට ප්‍රායෝගික වෙන්න තමන්ගේ ප්‍රශ්නෙට උත්තරේ, තමන්ගේ ප්‍රශ්නේ තමයි මාතෘකාව. ඉතින් මේ ධර්මයේ අසන විට තමන්ගේ ප්‍රශ්නේ ලිහෙනවා. තමන්ට තමන් ඉන්න ඕන තැන අවශ්‍යතාවය පූර්ණත්වයට පත් වෙනවා. නැත්තම් මස්සාන තස්ස වඩ්ධන්ති පඤ්ඤා තස්සන වඩ්ධති. ලොකුවට මස් ටිකක් වැඩිලා ඉන්නවා, ප්‍රඥාව වැඩෙන්නේ නැති මස් බෝල වගේ ජීවත් වෙනවා. ගොඩාක් දෙනෙක්ගේ ජීවිතය කියන්නේ මස් බෝල විතරයි, ප්‍රඥාව නෑ. ඉතින් ප්‍රඥාව හදාගත්තාම තමයි ඔබට වටිනාකමක් තියෙන්නේ. ඔබේ ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ, වටිනාකමක් දැනෙන්නේ ධර්ම අවබෝධයෙන් පස්සේ. යම් කිසි වටිනාකමක් දැනෙන්නේ ධර්ම අවබෝධයෙන් පස්සේ. නැතිනම් මෙතකන් තියෙන වටිනාකමක් නෙමෙයි ජීවිතේ විඩාබරව මහන්සියක් තියෙන. කොයි වගේද? චක්කන්ව වාතුපද මොන වගේද? කරත්තරෝදේ කරත් කර තියාගත්තාම කරත්තරෝදේ පස්සෙන් එනවා වාගේ. පීඩාවත් පුතංජනය කියන්නේ හරි පීඩාබරව ඉන්න කෙනෙක්. ඇයි යා කරත්තයක් ඇදගෙන යන්නේ? ඔබත් ඒ වගේ කෙනෙක්ද? ඔබ දැකලා තියෙනවද පිටකොටුවේ නාට්‍යාමිලා මලු දෙක තුන කරපට පැටවුණාට පස්සේ අර කොක්කෙන් ඒක එල්ලගෙන මිනිස්සුන්ට කෑ ගහගෙන කුණු හරුප කියාගෙන යන ආකාරය දැකලා තියෙනවද? ඇයි මේ මොනසේ එච්චර කුණු හරුප කෑ ගහගෙන යන්නේ? මගේ කොන්ද උඩ ලොකු බරක්, මගේ කොන්ද උඩ ලොකු බරක් ඔතනින් ඉඩ දෙනවා මට. හයියෙන් කෑ ගන්නවා නිකන් නෙමෙයි, අසුභ වචනේ බැනවැදමින් කෑ ගන්නවා මගේ බරක්. එතකොට මොකද වෙන්නේ? මේ ලෝකයේ එහෙමයි. ඔබත් නාට්‍යාමි කෙනෙක්ද? කරත්තේ කර තියාගත්ත ගවයෙක්ද? ගොනෙක්ද? කරත්තේ ලියන්න, ගෝණි ටික බිමින් තියන්න, සැහැල්ලුවෙන් ඇවිද යන්න. ඔබට ඕන මොනවද? ඒ සියල්ල ඔබට ලැබෙනවා ඇති. දුවන ගමන් අහනවා කොහෙද දුවන්නේ? දුවන කෙනාගෙන් අහන කොහෙද දුවන්නේ? වෙහෙස නිවා ගන්න. කොහෙද දුවන්නේ? වෙහෙස නිවා ගන්න. දැන් අපි මිනිස්සුන්ගෙන් අහන ඇයි ඔච්චර දුක් විඳින්නේ කියලා අහුවොත් මොකද දෙන උත්තර? සැප විඳින්න. ඇයි ඔච්චර දුක් විඳින්නේ? සැප විඳින්න. දැන් දුක් නොවිද ඉන්නකෝ දැන්. එතකොට සැප විඳින්න කොහොමද මම? නෑ, ඔබ දැන් දුක් නොවිද ඉන්නේ. එතකොට ඔබ සැප විඳිනවා එතන. කොයිද දුවන්නේ? වේස නිවා ගන්න. එහෙම එකක් ලොකේ කොහක්වත් නැහැ. ඔබ දැන් මෙතන දුවන එකෙන් අතර වෙන්නේ නැහැ. වේස එතන නිවෙනවා. මොනවද හොයන්නේ? සෙවීමෙන් වළකින්න. හැමදේම ඔබට ලැබෙනවා ඇති. එක මනින්ගලක් අයිති කරගන්න. සොර දෙටුව දෙදෙනෙක් යුද්ධවදිනවා. දෙදෙනාගේ කඩු පහරවල් දෙකින් දෙදෙනාම මිය යනවා. මැණික්ගල නිහඬව පොළොවේ වැසී යනවා. ඕක නෙවෙයිද මේ සමාජය තුළ හැම කෙනාටම වෙන්නේ? දෙදෙනා නෙවෙයි දැන් මේ දෙක මිලියන 21ක් මිනිස්සු එකිනෙකා සමග යුද්ධ කරනවා. මොකටද? මැණික් ගලක් අයිති කරගන්න. තමන්ගේ අයිතිය ලබා ගන්න. ඒ මිනිස්සු යුද වැදලා මැරිලා යනවා. ඒ අයිති කරගන්න උත්සාහ කරපු හැමදේම ඒ මිනිස්සුන්ට අයිතියක් වෙන්නේ නැතුව පොළොවේ ඒවා ස්වභාවිකවම ආයි වැලි තලාවේ සැඟවී යනවා. ඒ නිසා මිලියන 21ක් හොරු ඉන්නේ. ඒ හොර ගතිය කියන එක නැති වෙන්නේ ඇත්ත වශයෙන්ම ධර්මයේ අවබෝධය ලැබුණොත් පමණයි. ධර්මයේ අවබෝධය ලැබුණොත් පමණයි. මම කියන කෙනා ඉන්න තම්ම එයා ජීවිතේ හදන හැම දෙයක්ම එයාට මට. දැන් මහත්තයෙක් නෝන කෙනෙක් ගන්නේ නෝනට සලකන්න නෙමෙයි. මහත්තයෙක් නෝන කෙනෙක් ගන්නේ මහත්තයට සලකලා. ඒ නිසා ඉස්සෙල්ලම කපු මහත්තයා කිව්වම එක්කෙනෙක් නම් ඉන්නවා. හා, ෆොටෝ එකක් කරනකෝ බලන්න. ඉස්සෙල්ලම ෆොටෝ එකෙන් බැලුවා. හොඳයි. ෆොටෝ එක නම් ලස්සනයි. ඊට පස්සේ කියනවා ඔක්කොම හොඳයි. කපු මහත්තයා කියන හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන මොකද? මෙයාගේ කකුලක් වැඩ කරන්නේ නැහැ. හෑ, කකුලක් වැඩ කරන්නේ නැහැ. එහෙනම් බෑ. කියනවද නැද්ද? කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තව එක්කෙනෙක් වෙන්න. කපු මාත්‍යා. මෙයාත් හොඳයි. මෙයාගේ කකුලක් වැඩ කරන්නේ නැද්ද? නෑ, කකුල නම් වැඩ කරනවා. මෙයාට මොලේ නෑ. එහෙනම් එහෙනම් හරියන්නේ නෑ. මොලේ නෑ. ඊළඟ එක්කෙනත් අදරනවා. දැන් මෙයාට කකුලකුත් තියෙනවා, මොලයක් තියෙනවා. මෙයා හොඳයිද? එයා නම් හොඳයි. හැබැයි මෙයාට කෑම උයන්න බෑ. මේව නම් මුකුත්ම බෑ. කඩෙන් තමයි කන්න වෙන්නේ. එහෙනම් හරියන්නේ නෑ. තේරෙනා නේද? මාත්තුට තමන්ට ආදරේ කියලා හිතන් හිටියට ඔන්න වැඩේ. ඊළඟට මහත්තයෙක් ගන්නවා. මහත්තයෙක් ගත්තා. හොඳයි, මිනිස්සු පෙනුමින් හරි හොඳයි. රස්සාවක් තියෙනවද? නෑ. ගෑනු උදේ කාන්තා පාර්සේ කල්පනා කරන විදිහ රසවන් හවු රසවන් නෑ නෑ ගියා නෑ. ඊළඟට කියනවා තව කොට එකක් පැනලා මෙයාට රස්සාවකුත් තියෙන ලොකු ගේකුත් තියෙන ලොකු වාහනයකුත් තියෙන ප්‍රාඩෝ එකක් මේ මෙයාට මොලේ නෑ මේ පිරිමියට. ඒකට නම් කමන්නේ නෑ. ඒකට කමන්නේ නෑ. කාන්තාවද වේද එහෙමයි. ප්‍රෙෂර් එකක් තියෙනවා. එහෙනම් කරෙකුගේකුත් තියෙනවා. අස්සාවකුත් තියෙනවා. මොලේ ඒකට කමක් නැහැ. මොලේ නැති උනාට ගන්න. මොලේ නැති එක චෝක්. එතකොට. ඒ නිසා හොඳට බලන්න. ඔය හොඳ රූප සම්පන්නිය වැඩි ලක්ෂණ තියෙන කට්ටිය මොලේ නැති කිසු ගොඩක් කලාවට මුණ ගැහෙලා තියෙන. ඒ වගේ ආයත මක් බන්ම යන කොහොම කසාදයක් මේගොල්ලෝ ලැබුණොද කියලා. අර අර්ග තමයි තීරණේ. එක්ක ඔක්කොම දේනවා මොලේ නැති උනාට කමක් නෑ කියන තැන ඉන්නවා. එතකොට ඒකෙනුත් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ තමන්ගේ සුඛවිහරණේ තමයි ඒත් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එහෙමම නැති අය ඉන්නවා. ඉතින් බොහොම බෝසත් පාරමිතාවෙන් යසෝදරා වේ වගේ, සිද්ධාර්ථ වගේ නේ, නකුල මාතා නකුල පිතා වගේ බොහෝම සද්භාවයෙන් අය ඉන්නවා නේ. අපිටත් මේ පහර ගහනවා නේද කියලා හිතන. හැබැයි ඒක පහර වදින්නේ මොකක් හරි ඇතුලේ තිබුණොත් විතරයි. එහෙම නැත්නම් ඒක වදින්නේ නැහැ. එහෙසා. හැබැයි හැම දෙයකම තියෙනවා ඒ පුජ්‍යල ආත්මීය ග්‍රහණය තියෙනවා. ඉතින් මේ ලෝකේ හැබෑම ලෝකේ මට මමවත් නැහැ කියන තැනින් අපි අවදි වෙන්න නම් මේ හැම බැඳීමකම අමහිරි වුණත් සත්‍ය අපි දැනගන්නට ඕනේ. මම ඊට කලින් කියලා තියෙනවා අර 100 කෙනෙක් ආවා. ඒ 100 සෑහෙන දුක් වෙනවා තමන්ගේ නෝන නැතිවීමෙන්. වයසයි. හැබැයි හොඳට ජෝඩුව බොහොම ආදරෙන් ඉඳලා තියෙනවා. ඉතින් මේ මට කිව්වා හරි කනස්සල්ලෙන් ඉන්නේ හාමුදුරුවනේ, මං කණ්ණාඩියෙන් බලනකොට නෝන මට කණ්ණාඩියෙන් පේනවා කියලා. ඉතින් මට තේරුණා සෑහෙන්න බැඳීමක් තිබිලා තියෙනවා. දෙන්නන් බොහොම ආලෙන් ජීවත් වෙලා දැන් මෙයා කම්පණයෙන් ඉන්නේ. මං අහුව සීයා යාළු වෙලාද බැන්දේ? ඊට පස්සේ කියනවා මේ නෑ නෑ ප්‍රපෝසල් එකක් කතා කරලා තමයි බැන්දේ කිව්වා. දැන් මලමාලි බලන්න ගියානේ. ඔව්. මලමාලි බලන්න ගිහිල්ලා දැක්ක දවසේ ඉස්සෙල්ලම හිත ගියේ මොකේදද? මූණටද, ගමනටද, හැඩටද, රස්සනටද, කොණ්ඩෙටද කියලා. ඊට පස්සේ කියනවා මේ මට ඉස්සෙල්ලම මේ හිත ගියේ කොණ්ඩෙට කිව්වා. හාමුදුරුවනේ පයට බෑගෙන කොණ්ඩේ කිව්වා. පුදුමයි මේ මිනිස්සේ මලාට පස්සේ කපල අරන් තියාගත්තේ නේද ඒගාරිය. පයට බෑගෙන කොණ්ඩේ කිව්වා. නාන්න ගියාම අපේ නෝන කොණ්ඩේ අරන් ඉන්නේ තව එක්කෙනෙක් යවනවා කිව්වා. ඒ හරි කලාතුරකින් අදහසක් නේද? මම නම් දැකලා නැහැ කොණ්ඩේ තව කෙනෙක් අරන් ඉනවා. එහෙනම් නාන්න ගියාම තව එක්කෙනෙක් යවනවලු කොණ්ඩේ අරන් ඉන්න. මේ අමුණන කොණ්ඩේ ඇද්ද දන්නේ නැති. ඉතින් ඒ නිසා දැන් ඉතින් මම කිව්වා දැන් හරිසිය. දැන් ලබනාත්මෙත් මේ නෝනම පතනවාද? ඔව් හාමුදුරනේ මේ නෝනම තමයි පතන්නේ. මංගව සීයා මේ දැන් ලබනාත් ඔය නෝනම උපදිනවා. හැබැයි උඳු ගොව්වෝ කාලා කොණ්ඩේ නැහැ. කොණ්ඩේ නැහැ. පොඩි මෝංගල් මුඩේකුත් තියෙනවා. මේ උඳු ගොව්වෝ කාලයි ඉන්නේ. මොකද කරන්නේ සීයා? බඳ ගන්නවද? එහෙම වුණොත් ඉතින් හිතලා බලන්න වෙනවා. මකෝ මේ නෝනම නේ ඉතින් කොණ්ඩේ උඳු ගොව්වෝ කෑවට. ඒ වුණාද ඉතින් කොණ්ඩේ නැහැ. තේරුණා නේද වැඩේ? නිකන් හරි අර කොණ්ඩේ හැලුණා නම් එහෙම අර 100 මගදී ඩිවෝස් කරනවා මේ කසාදේ. කොණ්ඩේ හැලුණා වෙලාවට ඒ උපාසකම්මගේ කොණ්ඩේ හැලිලා නැහැ මැරෙන කම්ම. ඒක නිසා දෙන්න සෝදෝ හිටියා කොණ්ඩේ හැලුණා නම් ඉවරයි. ඊට පස්සේ මීට පස්සේ තමන්ගේ මහත්තයගෙත් හොයාගන්න ඉස්සෙල්ලම දැක්ක දවසේම ඕයි මට හිත ගියේ මොකේටද කියලා අහන්න. ඒක පරිස්සම් කරගන්න මැරෙනකන් නැත්තම් ඉවරයි. ඒ වගේ පිරිමියත් අහන්න ඕන මාව දැක්ක දවසේ මුලින්ම වාඩි හිත ගියේ මොකක් නිසාද? I think හරි සල්ලිකාරයනේ. හැමදාම හොඳට අතේ පයි සල්ලි තියාගන්න නැත්තම් ඉවරයි. එහෙම නැත්තම් කියයි හරි ලස්සනට හිටියනේ. නැහැ නේ ඒ ලස්සන හැමදාම තියාගෙන. ඒ නිසා තමයි මේ ලෞකික බැඳීම් වල තියෙන තන්නිකර ප්‍රෝඩාව. තන්නිකර ප්‍රෝඩාව. ඒ ප්‍රෝඩාව ඒ එකිනෙකාට ඒ ප්‍රෝඩාව එකිනෙක දෙන්නම ප්‍රෝඩා කරනවා. එක්කෙනෙක් නෙමෙයි. පිරිමි පාසයක් වුණා. දැන් අපි හිතමුකෝ තරුණ කාලේ ගෑනු ළමයි බලන්න පිරිමි ළමයි යන්නේ කොහොමද? කොණ්ඩේ කපලා, රැවුල කපලා. ඈ යාන වාහනේ බයික් එක වාහනේ තියෙනවා සෝදගෙන සෙන්ට් එක ගහගෙන ලස්සනම හොඳම ඇඳුම අරගෙන සපතු දෙක පොලිස් කළා. එයි මොකද යන්නේ? පුළුවන්තරම් ප්‍රෝඩාව දැම්ම තරමට තමයි Tamante ඒක තියෙන්නේ කියලා කියන්නේ. එතකොට අනිත් පාර්ශවයන් මොකද කරන්නේ? මලමාල එන දවසට දාන්න පුළුවන් ප්‍රෝඩාවල් හැරෙම් මෙහෙන් ගෙනාවු කුලියට ගෙනාවු හවරි ඒවම ඔක්කොම දාලා තමයි පෙනී හිටින්නේ. ප්‍රෝඩාව දැම්ම තරමට තමයි අර පැත්තෙන් Tamante ප්‍රතිචාර තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් අර පැත්තේ ඥාති ටික බලන්න යනකොට යන්නේ කොහොමද? පුළුවන්තරම් ප්‍රෝඩාව පුරවල යන්නේ. ඒ පැත්තේ මේ පැත්තට එනකොට පුළුවන්තරම් ප්‍රෝඩාව පුරවල තමයි එන්නේ. ඒ නිසා මේ සමාජයේ දිහා බැලුවාම අර කාගේද හත් දෙනාගේ කැලි හැලිය වගේ තමයි. මොකද ආඩි හත් දෙනානේ. ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ කවුරුත් එකිනෙකාට මුලාවල් කරගෙන ප්‍රෝඩාවල් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මහා විනාශයක්. ඊළඟට මේ චිත්‍රපටේ ටෙලිනාට්‍ය වගේ දේවල් ටික බැලුවාම තනිකර මේ සමාජයේ මිනිසුන්ගේ සිත් දූෂ්‍ය කරවන හා දුසිරිත පුරුදු කරවන සහ අවැඩදායි ක්‍රියාවන් පුරුදු කරවන්නා වූ මහා වහපෙට්ටියක් තවසේ කියන්නේ වහපෙට්ටිය. දැන් වහපෙට්ටිය අපි දාලා බලනවා. ඒ වුණාට වහ බව දැනගෙන වහ තේරුම් ගන්න වෙලාවට හිතන මිනිස්සු බලන්නේ මේවද? මේව බැලීමෙන් මිනිස්සුන්ට ඇති වෙන්නේ සංවේගය, දුක. දැන් සමහරලාර බොරු දේවල් වලට හඬනවා, විලාප දෙනවා, කෑ ගහන ඒවා තියෙනවා. මම අහන්නේ, මම කල්පනා කරන්නේ මේක හදපු මිනිස්සය මේ සමාජයට දෙන්න කල්පනා කරන්නේ මොකක්ද? මගේ ප්‍රශ්නේ ඒක. දැන් ওই තියෙන ටෙලිනාන්ටි ටික බලන්න, ওই ලස්සනට හරි හැඳට හරි ඇඳගෙන මේ කොරන දේවල් ටිකෙන් මම කල්පනා කරන්නේ මේ මිනිස්සු උත්සාහ කරන්නේ මොකක් දෙන්නද මේ සමාජයට? නිර්ාර්ථකාමී කෝටි ගණන් වැය කරන දේවල්, අනර්ථකාමී කෝටි මෙච්චර පිරිසක් කෝටි ප්‍රකෝටි ගණක් වියදම් කළා නිර්ාර්ථකාමීව මේ මිනිස්සුන්ගේ ඔළු පුරවද්දි අපි නේද මේ සියල්ල ප්‍රශ්න විසඳන්න ඕන කියන කල්පනාව අපිට ඇති වෙනවා. මේ මිනිස්සුන්ගේ මෙච්චර ප්‍රමාණයක් පිරිස එකතු වෙලා ඔළුව අවුල් කරනවා. ඒක හදන්න වෙන්නේ අපිට නේද කියලා තමයි අපි කල්පනා කරන්නේ. ඊට පස්සේ ගීත දෙනවා. ගීතවලින් මොකද කරන්න බහුතරයක්? හැමෝම නෙමේ. ඊට සුළුතරයක් තියෙනවා. උතුම් ගීත දෙන ඇසීමෙන් සැනසීමක් ලැබෙන බුදු ගුණ ගීත, අර්ථාන්විත ගීත, යථාර්ථවාදීත්වය පිළිබඳව කතා කරනවා. නමුත් බහුතරයක් ඇති කරන්නේ මිනිසුන්ගේ මානසික ආතතිය සහ කම්පන ඇති කරනවා. සියදිවි හානි කර ගැනීම වලට පවා බලපාන කම්පන වේග ඇති කරනවා මේ ගීතේ තුලින්. හිතෙන්ද මිනිස්සුන් පොළඹවන ස්වභාවයක් තියෙනවා. ඉතින් එක එක දේවල් එහෙමනම් මොන ශේත්‍රේ හරි තමන් කරන දේ තුළ මේකේ ප්‍රතිඵලය තමන් දකින්න ඕන. ඒ වගේම තමන් ලබන දේ සහ අසන දේ තුළ තමන් ප්‍රතිඵලය දකින්න ඕන. මේකේ ප්‍රතික්‍රියාවලිය මේකයි. මේකේ ප්‍රතික්‍රියාවලිය මේකයි. කර්මය හා විපාකය දැක කටයුතු කරන නුවණක්. කර්මය සහ විපාකය දැන කටයුතු කරන නුවණක් ඔබට තියෙන්න ඕනේ. එහෙම කෙනෙකුට තමයි නිවන් දකින්න පුළුවන්. නැත්තම් දකින්න බෑනේ. මේ සංඥා වෙල්ලුනහම දැන් මට මොකද වෙන්නේ? මේ විදියට ධර්මය ගත්තහම මට මොකද වෙන්නේ? මේ විදියට මේක තේරුම් ගත්තහම මට මොකද වෙන්නේ? මේ විදියට මනස පිහිටෙවුවාම දැන් මොකද වෙන්නේ? දැන් මම මේ විදියට මනස පිහිටවගෙන ඉන්නො මට මොකද වෙන්නේ කියලා තමන්ට පේන්න ඕන. ඊළඟට තමන්ට ඒක අඩුවක් පේනවා නම් ඒ අඩුව සකස ගන්න එයා බලනවද නැද්ද? අඩුව පේනවා නම් අඩුව සකස ගන්න. නැත්තම් ඔය එක එක විදියට මනස පිහිටවගෙන ඉඳලා පස්සේ කියනවා මට ධර්ම අවබෝධය උන්නේ නිතාම. ඒ කියන්නේ එයා පිහිටවා ගන්න ක්‍රමයේ පිළිබඳව විචාරශීලීත්වය නැහැ. තමන් බලන්න ඕන තමන් මනස පිහිටවපු විදිහේ දුර්වලතාවයක් හැම විටම තියෙනවද කියලා. කඩිය ගොඩක් උඩ හිටගෙන ඉඳගෙන අනේ මට මෙතන ඉන්න බෑ කඩිය කනවා කියලා කෑ ගහන්න දෙයක් නෑ නේ. එතකොට ඒක තමන් දැනගන්න ඕන. මෙතන මේ ඉන්න තැන හරි තැන නෙමෙයි. මම ඉක්මනින් තැන වෙනස් කරන්න ඕන කියලා තමන්ගේ මනස මේ පරිසරය වෙනස් කරනවා. අවබෝධ වෙනකම්ම. එකපාරට හිතාගන්න බෑ. හැංජිම පණ ගැන් වෙනකම්ම අපිට ක්‍රියා කරන්න වෙනවා. දැන් ඔතන කාර් තියෙනවනේ පින්නතුන් ආපු. දැන් ඔය එකක්වත් පණ ගැන්නේ නැති වෙන්නේ, ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්නේ යනවා. නැති වෙනවා. මොකද වෙන්නේ? චූටක් කරලා බලනවා බැටරිය බොරුද? වයර් එකක් පැන්නිලාද? තල්ලුකුත් දාලත් බලයි. තල්ලු කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඔබට තේරුමක් නැත්නම් ඇත්තෙම මොකද කරන්නේ? අපිට මේ පිළිබඳව විශේෂඥයෙක් ගෙන්නලා මේක පෙන්වන්න වෙනවා. අපිට තේරෙන්නෙම නෑ. සමහර දේවල් විශේෂඥයෙක් හිටියත් ඒක ඇහෙන් බැලුවට තේරෙන්නේ නෑ. කම්පියුටරේට දාලම බලන්න වෙනවා මේක මොකද්ද වෙලා තියෙන්නේ, කොතනද ලෙඩේ තියෙන්නේ කියලා කියන්න. ඒ වගේ විශේෂයෙන් අපි මේක ගැන පරීක්ෂා කරනවා. මේකට කියනවා විදර්ශනා කරනවා කියලා. අවබෝධය පිණිස මේ ලෝකේ හොඳ දෙයක් තියෙනකම්, හොඳයි කියලා මොනවා හරි දෙයක් තියෙනකම් නිවන් දකින්න බෑ. මේ ලෝකේ නරකයි කියලා දෙයක් මොනවා හරි තියෙනකම් ඒත් නිවන් දකින්න බෑ. මේ ලෝකේ මධ්‍යස්ථයි කියලා දෙයක් තියෙන තාක්කල් නිවන් දකින්න බෑ. දැන් සම්පූර්ණ විකෘති වෙගෙන යන්නේ නේ ටික ටික. ඒ විකෘතිය හොඳයි, සංසිද්ධායකයි, සුවයයි. ඒ නිසා ඔබත් ඒ විකෘතියට පත්වන්න ඉක්මනින්ම. මොකද්ද දේශනා කරේ? මේක සිංහනාදය. මේ ලෝකේ හොඳයි කියලා දෙයක් ලෝකේ තියෙනකන් නිවන් දකින්න බෑ. මේ ලෝකේ දෙයක් නරකයි කියලා දෙයක් තියෙනකන් නිවන් දකින්න බෑ. මේ ලෝකේ මධ්‍යස්ථයි කියලා දෙයක් තියෙනකන් නිවන් දකින්න බෑ. ඇයි? තිබුණොත් එවැනි දෙයක් එවැනි ජීවිතයක යා ඒ දේ ඇලෙනවද නැද්ද? ඒ දේ ගැටෙනවද නැද්ද? ඒ දේ තුල පිහිටනවද නැද්ද? පිහිටනවා. එහෙමනම් එයාට ඇලීම දුරු කරන්න බෑ. සුභා සුභ මධ්‍යස්ත වශයෙන් ගන්න එපා. නැත්තම් ඔබට අන්තයෙන් නිදහස් වෙන්න බෑ. සියලු අන්තවලින් නිදහස් වෙන්න බෑ. ඊළඟට ආයි සාමිනාන්තේ, එහෙනම් අපි මොකද්ද ගන්න ඕන කියන්නේ? හැමදෙස්සෙම කල්පනා කරන්න මන් නොගන්නේ කෙසේද කියලා. ගන්න දෙයක් හොයන එක නෙමෙයි වැඩි. මේ ඇත්තන්ගේ වැඩේම ගන්න දෙයක් වෙනවා. බණ අහන්න ගියත් ගන්න දෙයක්. කොහෙට ගියත් මොනවා හරි අරගෙන ඉන්න දෙයක්. ඔය තියෙන දේවල් ටික හලලා ඉන්න. ඔබට ප්‍රශ්නය අලුතෙන් දෙයක් ගත්තේ නැති නිසා නෙමෙයි, තියෙන දේවල් ටික. දැන් අපි හිතමු ගිනි අඟුරක් අතේ පිච්චෙනවා. අලුතෙන් දෙයක් මෙතෙන්ට ගන්න නෙමෙයි තියෙන්නේ, අතේ තියෙන ගිනි අඟුර හලන්න. අන්න ඒකටයි නිවීම තියෙන්නේ. තේරුණානේ? දැන් කටුවක් තියෙනවා. කටුවක් තියෙනකොට ආයි වෙන කටුවක් හරි මොකක් හරි එකක් මෙතන ඇන ගන්න නෙමෙයි තියෙන්නේ, තියෙන කටුව අයින් කරන්න. ඒකට මේ කටුව වගේ අපි මේ ධර්මය යොදාගත්තට මේ කටුව මේක ඇනලා තියන්න පාවිච්චි කරන එක නෙමෙයි අර කටුව ගැනීම සඳහා පාවිච්චි කරන්නේ. ඒකත් මතක තියාගන්න. අර ඔරුවක් වගේ කියලා උපමා කළෙත් ඒක. කටුවක් ගන්න පාවිච්චි කරන අඬුවක් වගේ කියලාත් පාවිච්චි කරන්න පුළුවන් තවත් කටුවක් වගේ. එනිසා තියෙන දේ හලන්න, අලුත් දෙයක් ගන්න නෙමෙයි තියෙන්නේ. එනිසා ධර්මයේ උපයෝගී කරගන්න ඕන. ධර්මයේ මුකවත් ගන්න නෙමෙයි. ධර්මයේ කියන්නේ අඬුවක් තමන් ළඟ තියෙන රිදුම් කන කැක්කුම් දෙන උල කටුව අයින් කරන්න. එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ? අශේෂ විරාග නිරෝධ. අශේෂ විරාග නිරෝධ වෙන්නම ඕන. අශේෂ කියන්නේ ශේෂය නැති. ශේෂය කියන්නේ ඉතිරිය නැති. දැන් පොතේ තියෙනවානේ ශේෂය කියලා. එතන ඒකෙනම් අශේෂ වුණොත් එහෙම අප්සට් නේද? පොත බැලුවට කිසිම හැපි මුඩ් එකක් එන්නේ ඒක අශේෂ වුණොත්. නමුත් සිත අශේෂ වුණොත් ඉතාම සන්තෝෂයි. දැන් බලන්න ශේෂය මොනවද ඉන්නේ කියලා. මෙයාට බැඳීම මෙච්චර තියෙනවා. මෙයාට බැඳීම මෙච්චර තියෙනවා. ගේගේ ශේෂය ඇති. මේ දේවල් කෙරෙහි ගැටීම මෙච්චර තියෙනවා. මම කෙරෙහිම තියෙනවා. ඕනම කෙනෙක් ඔය තව කෙනෙකුට බැඳෙනවා නේද? ඒ බැඳීමේ ප්‍රධාන ලක්ෂණය තමයි තමාට තමා තදින් බැඳීම තුළ තමයි ඒ බැඳීම ඊළඟට තවත් කෙනෙක් කරා ගමන් කරන්නේ. දැන් ඔය ස්ත්‍රියකට බැඳුනහම කෙනෙක් අපි හිතනවා ආ මෙයා මේ ස්ත්‍රියට බැඳිනවායි කියලා. ස්ත්‍රියට නෙමෙයි එයා එයාට බැඳීම තුළ තමයි එයාට බැඳෙන්නේ. ඒ නිසා මල්ලිකා දේවීගෙන් අහනවානේ මේ ලෝකෙ වැඩියෙන්ම තමන් ආදරේ කාටද කියන ඊළඟට කියන හැම කෙනෙක්ම වැඩියෙන්ම මේ ලෝකෙ ආදරේ තමන්ට තමා. හැබැයි මේක තේරුම් ගත්තේ නැති වුණොත් වටහා ගත්තේ නැති වුණොත් වෙන්නේ ලුණු වතුර බිව්වා වගේ පිපාසයට. හරියට තේරුම් ගත්තේ නැති වුණොත් ජීවිතේ ලුණු වතුර බිව්වා වගේ පිපාසයට. ලුණු වතුර බිව්වොත් මොකද වෙන්නේ? පිපාසයේ දස ගුණයකට වැඩි වෙනවා. පිපාසය දස ගුණයෙන් සිය ගුණයෙන් වැඩි වෙනවා. එහෙමනම් සමාජය ලුණු වතුර ගුණ ආකාරයක් අපිට පේන ලෝකයේ දවසින් දවස වේගෙන් ලුණු වතුර ගුණ. අපි හිතනවා දැන් අපේ අම්මලාගේ ඊළඟ කලින් අම්මලා මහන්සි වුණේ තාත්තලා අපේ දරුවෝ සපවත් කරන්න කියලා. ඔය ඇත්ත සපවත් කරන්න නේද ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා මහන්සිනේ. අපිට වඩා හොඳට අපේ දරුවෝ සුවපත් ජීවත් වෙන්න කියලා. සතුටෙන් ඉඳී මෙච්චර අපි වගේ දුක් විඳින එකක් නැහැ කියලා. දැන් ඊළඟට ඔය ඇත්ත මහන්සි වුණෙත් අපිට අපි විඳ දුක් ප්‍රමාණයවත් නැතුව අපේ දරුවන්ට ඊට වඩා හිල රස්සාවල් සහ යානවාන පහසුකම් ඇතුව ඉන්න. දැන් එහා પરම්පරාව සතුටෙන් හිටියේ නැහැ, මෙහා પરම්පරාව සතුටෙන් හිටියේ නැහැ. ඊළඟට අහනවා දැන් ඉන්න પરම්පරාව සතුටෙන් ඉන්නවාද කියලා. ඒ પરම්පරාවත් නැහැ, ඊළඟ પરම්පරාව සතුටෙන් ඉන්න කියලා හැමදාම අනාගත પરම්පරාව සතුටෙන් තියන්න මේ પરම්පරාව දුක් විඳිනවා. මුළු ලෝකෙම ලුණු වතුර බොන. හිතනවාද පින්තුනේ චීනයේ, ජපානයේ, ඇමරිකාවේ මිනිස්සු මේ මහා ගොඩනැගිලි ටිකක් තිබුණාම ඒ ගොඩනැගිලි ඇස්සේ මිනිස්සුන්ගේ ජීවිතවල සැපේ දිනනවා කියලා. ඒකට කිමිදිලා ඒක තුළ යමක් බැලුවාම ඒක දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න එක මහත්මයා කිව්වා හාමුදුරුවනේ මේක ලස්සනට නම් තියෙනවා තමයි. ඒ වුණාට ඕස්ට්‍රේලියාව කියන්නේ විවෘත හිර කූඩුවක් කිව්වා. පොඩ්ඩ වැරදිච්ච ගමන් පොලිස්කාරය එනවා කිව්වා. මේ එළිය පොඩි ගෙඩි ගොඩක් ගන්න බෑ කිව්වා ඒකට පොලිසියෙන් එනවා කිව්වා. ඈ පොඩි රේඩියෝ එකක් දාන්න බෑ කිව්වා පොඩ්ඩක් වටේටවත් ඇහෙන. අපේ නම් එහෙම කරන්නේ නැහැ නේ. අනේ මංසයා රේඩියෝ එකක් දාලා කරච්චරගේ හදේ නැතින පොලිසියෙන් නැලා මේ බුත් කරන්නේ නැහැ නේ. ඒ බෑ කිව්වා නේද. මේක විවෘත හිර කූඩුවක් කිව්වා හැමතිස්සෙම බන්ධනාගාර නිලධාරීන් කරගෙන වගේ කිව්වා. මේන්නේ මුන් ඉන්නකොට. ඒක මහත්මයා තමයි කිව්වේ. විවෘත හිර කූඩුවක් කිව්වා. පාර වසන්න දිනන මේ මිනිවට තිබ්බට වැඩක් නැහැ. අපිට ඕන විදිහට ගයක්වත් හදන්න බෑ කිව්වා. ඒ මිනිස්සු ඒ පලාතර හදන සැම්පලේට තමයි ඔක්කොම ගෙවල් දැකලා තියෙනවනේ නේ. මෙහෙම නෙමෙයිනේ, කැමති වර්ණයට, කැමති පාටට, කැමති හැඩයට, කැමති විදියට ඕන විදියට හදාගන්න පුළුවන්. එහෙම හදන්න බෑ. ඉතින් විවෘත හිර කූඩුවක් නෙමෙයිද ඒක? තමන්ගේ රුචි පරිදි ඒක කරන්න බෑ. පොඩි වෙනසක් කරන්න පුළුවන්. ඒ කරත් ඒ කර අවසර ගන්න ඕන, දෙන්න ඕන. පෙට්ටි කෑල්ලක්වත් තමන්ගේ ඉලමේ දාගන්න බෑ අවසර නැතුව. ඒ ගැනත් කියන්න ඕනේ. ඒක ඇතුළේ තියෙනවත් නම් කරන්න ඕන. ඒක තමයි ගත්තේ. ඒක ඉතින් අපි අර මෙහෙ ඉඳලා ගියාම සාමාන්‍යයෙන් ඉතින් එහෙ හරි දැන නම කාලයක් තිද්දි ඔබ තේරෙනවා. ඒක තමයි හැටි. ගමේ ඉන්න මිනිස්සු හිතනවා කොළඹ සැපයි කියලා, ඊට පස්සේ කොළඹ ඉන්න මිනිස්සු හිතනවා මෙතනින් එහා රටක් සැපයි කියලා. හොඳටම වෙන්නේ ඒක නෙමෙයිද? ගමේ ඉන්න කට්ටිය දැන් කොළඹ ඉන්නේ, මේ ඔක්කොම ගම්වල ඉන්න කට්ටිය. කොළඹ ඉන්න කට්ටිය හිටිය ඔක්කොම අන්න කැනඩාවේ, අන්න ඇමරිකාවේ, අන්න ඉතාලියේ, අන්න ඕස්ට්‍රේලියාවේ ඉන්නෝ. ඊට පස්සේ එහෙමත් ඉඳලා ආයි ඒ රටේ හිටියාම හිතන මේ රටට වඩා හොඳයි අර රට කියලා ඒකටත් යනවා. ඒකටත් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක මහත්මයෙක් කිව්වා ওই විදියට හාමුදුරනේ මම රටවල් 16ක ජීවත් වුණා කිව්වා. රටවල් 16ක ජීවත් වෙලා දැන් මම ලංකාවට ආවා කිව්වා. ලංකාවට එලා දැන් මොකද කරන්න කියලා ඇහුවා. දැන් ගාමින් වහන්සේ මේ පැත්තේ සිරිපාද පැත්තේ හැටන් පැත්තේ ඉඩමක් අරගෙන ගෝවවගාවක් කරනවා කිව්වා. වගාවක් කරගෙන මම පොඩි පැලන් ගහගෙන පාඩුවේ ජීවත් වෙනවා ගෝවා. දැන් රටවල් 16කට කියලා රටවල් 16ම එපා වෙලා සෝබාදහමට කැමති වෙලා කන්දක් මුදුනේ පොඩි ඉඩමක් අරගෙන ගෝවවගාවක් ගන්න. ඒ වගේ ජීවත් වෙනවා. භාවනා කරන්න නැත්තා මම බැලුව ජීවිතය කියන්නේ හරි අපූර්වයි නේ කියලා. ඒ මනුස්සයා කියන ඒ මනුස්සයාගේ ගියපු ජීවිත ගමන මොනවද? ඒ මනුස්සයා සියල්ල ලැබලා සියල්ල හිමි වෙලා. සියල්ල ලැබලා සියල්ල හිමි වෙලා. ජීවිත කතාවේදී පෙනිච්ච දේ. නෝනලා බරගානක් ඉඳලා බරගානම ඩියෝස්සලා. ඊට පස්සේ පොඩි පොඩි ළමයිකුත් ඒගොල්ලන් ඉඳලා තියෙනවා. ළමයින්ගේ ෆොටෝ ටික තියාගෙන ඉන්නෝ. ඉතින් දැන් මේගොල්ලෝ ඉතින් බලන්න යන්න වෙන්නෙත් නෑ, මම බලන්නෙත් නෑ, ඉතින් මුකුත් නෑ කිව්වා. කොහොමද ජීවිත කතාන්දරවල හැටි? ඇත්තටම හාමුදුරුවෝ ඔය බණෙන් මෙච්චර වෙලා මොකක්ද කියන්න උත්සාහ කරන්නේ? මා උත්සාහ කරන්නේ කිසිවක්ම නොකියා සිටින්න. ඒක තමයි මගේ උත්සාහය. ඔබත් උත්සාහ කරන්නේ කිසිවක්ම නොවසා සිටින්න. කිසිවක්ම නොවසා සිටින තැනින් කිසිවක්ම නොකියා සිටින්න. ඔබට ඒ ධර්ම කරණය තියෙන මිහිරියාව දැනෙනවාද? කිසිවක්ම නොවසා සිටින තැනින් කිසිවක්ම නොකියා සිටින්න. ඇසුවොත් නේ කියන්නේ. කිසිවක්ම නොවසන තැනින් කිසිවක්ම නොකියා සිටින්න. එවිට ඔබ ආසා බලන්න ඔබ කවුද කියලා. මේ බණ තේරෙන්න විශේෂ බුද්ධියකින් හැබිව විශේෂ අරමුණකින් නුවණකින් බැලුවොත් හැර සාමාන්‍ය දැනුමක් එකතු කරන බුද්ධියකට මේක තේරෙන්නේ නෑ. මේක තේරුම් ගන්න විමර්ශන බුද්ධියක් අත්‍යවශ්‍යයි. දැනුම රැස් කරන බුද්ධියට ඒ වගේ දැනුම රැස් කරන අයට තියෙන බණ කෙනතුනේ දිවි ලෝකයේ යොදුනක් දිගයි, යොදුනක් පළලයි. ඒකේ ලස්සන නෙළුම් මල් පිපෙනවා. දිව්‍යාංගනා වූ වටින් පවන් සලන මේ දෙයියා ඉන්නවා. හැබැයි දෙයියගේ එක ලස්සන අක්ෂණයක් තියෙනවා. නාහේ පොඩ්ඩක් දිගයි. දෙයියට පළතුරු වෙලාගෙන එනවා. මේ දෙයියට දවසක් දාඩිය දානවා. ඔව්. දෙයියා එහෙන් එකපාරට චුත වෙනවා. අපායේ උපදිනවා. දැන් මේ කතාව අසාගෙන ඉතිමින් ඔබට ලැබුණේ මොනවාද? මට මතක් වුණේ අපේ සීයා නිදිමත වෙනකොට ටිකක් රෑ වුණාම පොඩි කතන්දරයක් කියනවා. ඒවා මේක කතාවක්ම විතරයි. ඒක නම් යම්කිසි අරුතක් තිබ්බා. නමුත් ඒවනි කතාවක් වුවම් දැන් ඒකක්වත් දෘශ්‍යමාන විදියටවත් සාක්ෂියක් ඇතුව තහවුරු කිරීමක් කරන්න බෑ. ඇහුවොත් යොදුනක් දිග යොදුනක් පළල මේ දිව්‍ය ලෝකේ කොහෙද තියෙන්නේ කියලා පළවෙනි සැරේම තියෙන දන පෙන්වන්න පෙන්වන්න බෑ. ඊට පස්සේ අර තියෙන නාහි දිග මිනිස්සයා හරි දෙවගණන් හරි ඔය මොනවා හරි පළතුරු හරි මල් හරි පෙන්වන්නේ ඒකත් බෑ. අපායේ පොදුනා කොතනද අපායේ තියෙන්නේ කියලා අහුවාම ඒක පෙන්වන්නත් බෑ. ඉතින් මොකද්ද කතන්දරයක් කනෝ විතරයි. ඉතින් මිනිස්සෙකුට ඇති වෙන සිතක් නෑ. දැන් කතන්දර ගොඩක් අහලා ඉවරලා මනක් කල්පිත දේවල් ටිකක් කියනවා. සාසන ධර්මයේ ඇත්ත පවා තියෙනවා. ඒවත් ඉතින් අර සාහිත්‍යමය ක්‍රමයට බොරු පච විදියට කියනවා. ඒ ඔක්කොම කරන්නේ අලියාත ගන්න ඇස් දෙක පියාගෙන. සාසන ධර්මයේ තමයි බලාගෙන කියන්නේ ඇස් දෙක පියාගෙන කියන්නේ. يعني ඇස් දෙක හැරෙන්නේ සම්මාදිට්ඨියෙන් පළවෙනි මාර්ගඵලෙන් පස්සේ. ඉන් මෙහා හැම දිනෙක හැම කෙනාම ඇස් දෙක පියාගෙන ඉන්නේ හොඳයි. ඇස් දෙක අරලා බලන්නේ සම්මාදිට්ඨියෙන් පස්සේ. ඊට පස්සේ තමයි පේන්නේ සත්‍ය ඥානය. කෘත්‍ය ඥානය, කෘතඥානය පේන්නේ ඊට පස්සේ. තකං ඒගොල්ලන්ට මේ සත්‍ය ඥානය පේන්නේ. සම්මා දිට්ඨි. හරි, නෙවැරදි, ඍජු, නිර්වුල්, තත්ථාකාරයේ පැහැදිලි, ක්ලියර් දැක්ම. ඒකට තමයි සම්මා දිට්ඨි කියන්නේ. හුදු යහපත් දැක්ම කියන එකෙන් පමණක් ගන්නපා. අර විදිහට ගන්න. ඍජු, නිර්වුල්, පැහැදිලි, නෙවැරදි, තත්ථාකාරයේ ශක්තිමත් දැක්මක් ඇති වෙන ඊට පස්සේ. ඇත්ත ඇහැ වැහිලා තියෙනවා. කවුද ඇහැ ඉස්සරහා ඉන්නේ? ඇහැ වැහෙන්න මොකක් හරි කඩතිරයක් තියෙන්න බෑ. මොකද්ද ඒ කඩතිරේ? මේක මමෙක් ඉන්නවා තියෙනවා කියන දෘෂ්ටියක් පදනමක් ශක්තියක් මම කියන ලක්ෂණයක් මේ ඇස වටා කඩතිරක් වගේ එතිල වෙලිලා තියෙන්නේ. ඊළඟට මම කියන කෙනාට අවශ්‍ය කරනවා දැනුම. එයාට කිසි දෙයක් ස්වභාවිකව බලන්න බෑ. මොනවා හරි ගෙඩියක් දැක්කහම අම්මා අර ගෙඩිය මොකක්ද? ආ පුතා ඒක මේ දෙලුම් ගෙඩිය. ආ අම්මා ඒක කනවද? ඔව් පුතා කනවා, ඒක බොහොම රසයි. ඊට පස්සේ බබා දාගෙන අන්න දෙලුම් ගෙඩිය පුංචි අම්මා. අන්න තියනවා බාප්පා ලොකු දෙලුම් ගෙඩියක් මට කඩලා දෙන්න. ඇයි? ඇහැ බැන්දා. ඇහැ බඳින්න කලින් ඇහුව පුතේ අම්මා දෙලුම් ගෙඩිය. ආ දෙලුම් ගෙඩිය. හැබැයි අම කියලා දුන්නේ නැහැ කලබලයට. ඔය මොකක් හරි ගෙඩියක් වෙන්නේ නැති. කියලා දැන් මෙයාට කුතුහලයි. ආයි වෙලාවක මොකද්ද ඒ? ආයිත්. දැනුම නැතුව වැඩ කරන්න බෑ. ඊළඟට වැඩ කරන්න පටන් ගන්න ඉමු දැනුමින්. ක්‍රියාව තියෙන්නේ දැනුම මතයි. එනිසා කර්මය කියලා ක්‍රියාත්මක වෙන්නේ දැනුම මත. සංසාරේ ඉඳලා ගෙන ආපු දැනුමකුත් තියෙනවා. ඒකේ යට සැඟවිලා තියෙන්නේ. බාහිරෙන් ගන්න විඥාන දැනුමත් එක තමයි ඊළඟට ජීවත් වෙන්නේ. සංසාරයෙන් ගෙන ආපු දැනුම නිකන් ශක්ති ස්වභාවයක් හැටියට තියෙන්නේ. ඒක ඕනෝම පැත්තක අවදි වෙන්න පුළුවන් හැකියාවක් එක ශක්ති ස්වභාවයක් එක තියෙන්නේ. ඒ ශක්ති ස්වභාවය බාහිර ලෝකයේ ගැටීම් එක අවදි වෙනවා. සංසාර පුරුදු තියෙනවා. දැන් බුදුවරේ පාරමිතා කියලා එන්නේ සංසාර පුරුද්දා. රහතන් වහන්සේලා අග්‍රසාවකයන් වහන්සේලා පාරමිතා කියලා එන්නේ සංසාර පුරුද්දා. මේකත් මගේ සංසාර පුරුද්දක්. ඔබ ඔතන ඉන්නෙත් ඒ සංසාර පුරුද්දට. නැත්නම් ඉතින් විස්රාම ගියත් තව ගියක් හරි හොයාගන්න පුළුවන් කියලා මොකක් හරි වැඩක් කරන්න තිබ්බනේ. ඒ සංසාර පුරුද්දක් දැනගත්තා අපිට අපි පිට වෙන්න ඕන කාටවත් නැ මේ කිසි දෙයක් ගෙනියන්න බෑ. මගේ මනස නිසිලසනාවට නිසි ආකාරයෙන් අවබෝධයට පත් කරලා තියන්න ඕන. නැත්තම් අපා බිය නැති වෙන්නේ නැහැ. ඒ ධර්ම අවබෝධය වෙච්ච ඕන කෙනකින් අහන්න ඕක පුදුම ආශ්චර්යයක්. මට අපා බිය නැහැ දැන්. ඒකම ඇතිනේ නේ. ඒකම ඇති. මට ඉස්සර තිබුණ අපායයයි කියලා බියක් තිබ්බ. දැන් මට ඒ බිය නැහැ කියනවා. ඇත්ත වශයෙන්ම මටත් තිබ්බා. අර මේ දකින්න කලින් මොනවා කළත් දිවි ලෝකයට යයි මම හොඳ වැඩ කරත් කියන එක පේනවා. නමුත් ඒ සංසාරේ නොයයි කියන එක කියන්න බෑ. ඒ නිසා සංසාරගත අපාබිය තිබ ලබනාත්මෙම කෙලින්ම අපාය යනවා කියන බිය නෙමෙයි. සංසාරෙදි හරි කවුදක හරි යන බිය තියෙනවද කියලා බලන්න. බැලුවම ඔව් තියෙනවා. ඒක මනසින් ප්‍රහාණය වෙන්න ඕනේ. ඒක නැතුවම යන්න ඕනේ. ඒක සද්ධර්ම අවබෝධයත් එක්ක අනිවාර්යෙන් තියෙන දෙයක් තමයි පෙන්වතුනේ. 100% පැහැදිලිවම සුද්ධ පවිත්‍රවම 100%ක් කියලා එකක් කියන්න බෑනේ. ගුරුනේක නිකම් මේකම් අතිශෝක්තියෙන් කියන දෙයක් නෑ. 100% ඇරෙන්නට 100%ක් කියලා එකක් නෑ ලෝකේ. ඉතින් ඒ නිසා 100% අපා බිය නෑ. අර 100 300ක් කියලා කියන්නේ 100%ක්වත් ගන්න නම් 100 300ක පවර් එකක් දෙන්න ඕන කියන වගේ අදහසක්. ඔව් 100 100ක් එතකොට එන්නේ දෙන්න. ඒ නිසා අපි කියමු 100 1500ක්. එතකොට මමත් වෙන්නේ නෑ නේද? නැත්තම් 100 කෝටියක් වතර අපා බිය නෑ. තේසා සතර අපායේ මේ කාන්තේ නිදහස් වෙන. එතනින් එහාට මම වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඇතිනි මිනිස්සය ගගේ ගිලිලා මැරෙන්න හදන මිනිස්සය ගොඩට ගෙනල්ලා දැන් මම මද හිටපියව ගෙඩියක ගහක ගෙඩියක් කාලා හරි කියලා. නේද? එතන ඉඳලා රහත් වුණා නැතා මේ ප්‍රධානම දේ තමයි අපා ගාමි තත්වය. ඒක තමයි තියෙන්නේ. ඉතින් මම නෙමෙයිනේ අපා යන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එන ඉතින් හෙට අවදි වෙන්නෙත් මම නෙමෙයිනේ. එහෙම එකක් නෑ. ඒ තමන්ගේ චිත්ත පරම්පරාව තමයි. දුක් විඳිනවා නම් දුක් වෙන්නේ ඉන්නේ මනෝකාය. ඒ මනෝකාය දුක් විඳිනව පින්නතුනේ මේ ශරීරේ නැති වුණා. මනෝකාය දුක් විඳිනව ශරීරේ නැති වුණා. පෙරේතාත්ම වගේ ගත්තහම ඒගොල්ලන්ට තියෙනවද ගොරෝසු ශරීරයක්? තියෙන්නේ මනෝකාය. ඒ එයාගේ ශරීරයෙන් මේ මනෝකාය පිට වෙච්ච ආකාරය. දැන් මේ හැම කෙනෙක්ගෙම මනෝකාය තියෙනවා. මිනිස්සෙක් හිටියලා හිටියට මනෝකාය ඕ මිනිස්සෙක් මට්ටමට තියෙන්නත් පුළුවන්, දෙවියෙක් මට්ටමට තියෙන්නත් පුළුවන්, පෙරේතෙක් මට්ටමට තියෙන්නත් පුළුවන්, තිරිසනෙක් මට්ටමට තියෙන්නත් පුළුවන්. එතකොට පිට වෙන මනෝකාය මොන ස්වරූපයෙන්ද? යාට ඒ ස්වරූපයෙන් තමයි අතේ දෙන සල්ලි ප්‍රමාණයට මේ වාහනය ගන්න පුළුවන් නේද? දැන් 125ක් තියෙන කෙනා 25 වාහනයක් ගන්නවා. 50ක් තියෙන කෙනා 50ක වාහනයක් ගන්නවා. කෝටියක් දෙකක් තියෙන කෙනා කෝටියක් දෙකක් තියෙන වාහන ගන්නවා. ඒ වගේම තමයි මේ ශරීර කූඩුව. ඒකෙත් තියෙන ඉහළම ශරීර කූඩුව ගන්න ලොකු වැලියෝ එකක් මේ මනසේ තියෙන ශක්තියක් තියෙන ඕන. ඒකට අදාළ කරන පරිසරයේ පාරමිතාව පිරීලා තියෙන ඕන. මුදල් රැස් වෙලා තියෙන්න ඕන. එහෙම නැත්තම් බෑ. තෙන්ද මනස සැකසෙන්න ඕන. අපි සමහර අය හිතන ඔය මොන මොනවා හරි ටිකක් මේ අටපිරිකර ටිකක් බෙදලා දුන්නාම, සිවුරු ටිකක් බෙදලා දුන්නාම මම දන් කළයි කියලා, දන් දුන්නයි කියලා. එහෙම වෙන්නේ නැහැ. චේතනාව සැකසෙන්න ඕන, මනස සැකසෙන්න ඕන. නැත්තම් මේ කොසල් රජතුමා කොහෙද ගියේ නේද? කාසුජි ගොඩක මඩවලක පණුවෙක් වෙලා ඉපදුණා. දැන් ඉන්දියාවේ නෑනේ මේ පොලොවක් හරලා වැසිකිලි හදන්න බෑනේ. පොලොව සමානයි වතුර හැමතැනම. ඒ නිසා ඒ කාලෙත් එහෙම බාල්දි තියාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් උනත් එහෙමයි, ඕපන් තමයි වැඩ තියෙන්නේ ඔක්කොම ඉන්දියාවේ ගියා. ඒ ඒක තත්ත්වයක් තියෙන. ඒ වගේ තැනක පණුවෙක් වුණා. ඒ බුදුහාමුදුරන්ට උදව් කළේ නැද්ද? උදව් කළා. දම්පින්කම් කළේ නැද්ද? කළා. මහා ලොකු අසදුසානම්මනන් දාන දුන්නා. දම් පොරේට දුන්නා, දම් තරඟයට දුන්නා. එහෙම වෙන්නේ නැහැ. චේතනාව හැදෙන්න. සිතේ ඒ ගුණාංගයේ ලක්ෂණේ රටාව හැදෙන්න ඕන. අපිට ඕන තරම් ජීවිත පේන බැලූ බැලමට පේන මේ මිනිස්සය ඇතුලේ පෙරේතෙක් ඉන්නවා. මේ මිනිස්සය ඇතුලේ දෙවියෙක් ඉන්නවා. මේ මිනිස්සය ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා කියලා. කෙලින්මත් කියන සමහරට කියන්න බෑ. සමහර අය ඒගොල්ලන් මුවින්ම කියන, සමහරලාට වෙන කෙනෙක් එක්ක හරි කියනවා අර මිනිස්සය නම් මලාම යන්නේ මෙහෙ තමයි කියලා. හොඳ දිහාවක් යන අයට හොඳ දිහාවක් යනවයි කියලා කියනවා, නරක දිහා යන කෙනාට නරක දිහා යනවයි කියලා කියනවා. බුදුහාමුදුරුවෝ එහෙම තමයි. දේවදත්තට කිව්වා, ඔබ දේවදත්තෝ ඔබ අපාය යනවා. ඇයි කෙලින්ම කිව්වා? මොකද එයාගේ අපාය ලක්ෂණ හදාගෙන එයා දිගටම දිනුවා ඔයා අපාය යනවා. ඊට පස්සේ කෙලින්ම ඉන්න කෙනාට කිව්වා, ඔබ දිව්‍ය ලෝක යනවා. ඔබ හවල් තැන උපදිනවා. හවල් උපත්ති භාවයෙන් ලැබෙනවා. ඒකේම ඒ තරහින් කියන දෙයක් නෙමෙයි. මේ මිනිස්සේ චරිතයේ ස්වභාවයත් එක්ක කියන දෙයක්. දුෂ්ටකම තිබුණොත් ඒ තාම භයානකයි. ඒක තමයි නරක ශක්තියින් තිබුණු නරක දේවල් පිට වෙන්නේ. මේ ලෝකේ වැඩිව පවපින පිළිගන්නේ නැති කණ්ඩායම් මේ. එක පිරිසක් තමයි අංක එකේ පිරිස තමයි දේශපාලකයන්. බලය ලබා ගැනීම සඳහා කිසිම පවපිනක් එකක් බවක් නැහැ. ඒගොල්ලන්ට බලය ඇරෙන්නට වෙන දෙයක් නැත. ඊළඟට තව කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි ආගමික නායකයෝ කියන කණ්ඩායම. ඒ කොටසේ කොටසක් ඉන්නවා ඉතාම හොඳයි. කොටසක් ඉන්නවා ඉතාම අන්තම අන්ත සෞතු නරක පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ එහෙමයි පව පින යව මේව සමහරලාට පුනර්භවයවත් පිළිගන්නේ නැහැ. බෞද්ධ අබෞද්ධ සීල ඒගොල්ලන්ටත් ඕන. තමන්ගේ ආගමික ලාංඡනය සහ ප්‍රසිද්ධිය සහ ඔලුගෙඩු ප්‍රමාණය වැඩි කරගෙන ප්‍රචාරාත්මක වැඩපිළිවෙල. සද්ධර්මයටත් යම්කිසි ප්‍රචාරාත්මක දෙයක් ඕන. නමුත් මේ අනිසි විදියේ මිනිස්සු පිරිසක් අතර පිළිලා ඉන්න ඕනේ නැහැ. මම මේ හැමදාම කියන්නේ මට යම් සුළු පිරිසක් ඉදිරියට කමන්නේ. ඒ පිරිස ධර්ම අවබෝධය කරගන්න පිරිස වේවා. මට මේ සුපර් සෝන් එක පුරවන්න පුළුවන්, මුළු පලාතම පුරවන්න පුළුවන් සෙනග ගෙනල්ලා. හැබැයි ඒ සෙනග විතරයි. අගබසක සියල්ල ඇත, මොලේ නැත. වැඩන්නේ තේම නෙමේ. අපිට 100ක් 200ක් 300ක් එන්න හරියට ධර්මය අවබෝධ කරගන්න ශක්තිමත් පිරිසක් ඒ හොඳටම ඇති. අන්තර්ජාලය තුළ අපේ ධර්මය අහන්න හොඳ අවබෝධයකින් යුක්ත පිරිසක් ඒ හොඳටම ඇති. ඒ වගේම අන්තර්ජාලය තුළ කන කට්ටියකට අපි කියනවා මේ ධර්මය බෙදා දීම කරන්න. අනිත් අයට දහම් අහන කෙනෙකුට අහන්නට මේ ෂෙයා කරන්න පුළුවන් නේද? බෙදා දෙන්න පුළුවන්. ඒක කරන්න. ඒ වගේම ලයික් කරනවා නම් ලයික් කරන්න. එතකොට වීඩියෝ එක පවතිනෝ කාලයක්. අන්තර්ජාලය තුළ අහන අයට උපදේශයක් වශයෙන් ඒවා තුලින් තමන් ධර්ම දානේ දීපු පිනකුත් ලබනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් යම් කිසි තැනකදී නිවෙනකොට ඒ කල්යාණ මිත්‍රත්වයේ ආශිර්වාදය තමට නිතින් දැනෙනවා. කල්යාණ මිත්‍රත්වයක් මුණගහ ගස්සපු ඒ ආශිර්වාදයක් කවුරු හරි කෙනෙක් නිමුණු දවසක ඒ ආශිර්වාදයේ දිගට මේ පුතජන කල්යාණ මිත්‍රත්වයට ආශිර්වාදයක් බවට පත් වෙනවා. අපි ඇත්තන්ට ධර්මයේ කල්යාණ මිත්‍රයන් හැටියට සාවිනාසල හැටියට ධර්මයේ දේශනා කරනවා. මම මෙහි දේශනා කළේ නැහැ කිසිවක් බාහිර කතන්දරයක්. මේ කතා කරේ ඔබේම ජීවිතය ගැන, ඔබේම මනස ගැන, ඔබේම මනසේ විමුක්තිය හා නිදහස පිළිබඳව. මේ වචන සියල්ල අඬුවක් ලෙස පාවිච්චි කරන්න ඔබේ කටුව උගුලා ගන්න, අඬුව ඇඟේ ඇන නොගන්න. අඬුව ඇඟේ ඇන ගන්නෑ මේ අඬුව පැත්තකින් කටුව ඉවත් කරන්න. එහෙනම් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.